Atra gacchantu devata sadamang munirajasa sunantu saggamukkadang dhamma savanakalu ayang badanta dhamma savanakalu ayang badanta Dhamma Savana Kalu Ayang Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Pingatni Api adat balapurut venawa Meeta perat Mahasa 6kata 7kata pera Me korona kale Giya avurudde avasane Deshana kala me kelesa Parinibbana sutre Kelesa parinibbahi karana අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ කෙලෙස පරිනිබ්බාහි සූත්‍රය නැවත කරුණුකාරණා සහිතව ඉදිරිපත් කරන්න විග්‍රහ කරන්න. මේ බුද්ධ දේශනාවේ තියෙනවා පරිනිබ්බාන කිහිපයක්ම. කෙලෙස පරිනිබ්බාහි කියන එක එකක්. අනු උපදි ශේෂ පරිනිබ්බායි කියලා තව එකක් තියෙනවා. සවුපදි ශේෂ සබ්බ උපදි ශේෂ පරිනිබ්බායි කියලා තවත් එකක් තියෙනවා. යම් කිසි කෙනෙක් අනාගාමි ඵලයට පත් වුණා නම් ඒ පුද්ගලයා තුල සිද්ධ වෙන්නේ මේ කෙලෙස පරිනිබ්බායි තත්වයට පත් වීමයි. අරහත් ඵලයට පත් වුණා නම් ඒ පුද්ගලයා අනු උපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වෙනවා අරහත් තත්වයට පත්වීමත් සමග සව් උපදිශේෂ පරිනිබ්බායි තත්වයට පත් වෙනවා අරහතුන් වහන්සේ අවසාන වශයෙන් පිරිනිවන් පෑමත් සමග එතකොට මේ කෙලෙස පරිනිබ්බායි තත්වයට ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා අරහත් ඵලයට පත්වීමත් ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා ඒක කිප්පා පටිපදා සහ ඥා පටිපදා මේ කිප්පා පටිපදා ඥා පටිපදා දෙක පිළිබඳව තමයි පසුකාලීනව ලියපු පොතක් තියෙනවා පිටක උපදේශය පිටකෝපදේශය කියලා මේක ලංකාවේදී ලිව්වද කියන එක ටිකක් අවිශ්වාසයි. නමුත් අද වෙනකොට පස්සේ කාලෙක සිංහල අකුරෙනුත් මේ පිටකෝපදේශය ලියවිලා තියෙනවා. මේ පිටකෝපදේශය තියෙන්නේ පුරාවටම මේ සුඛාපටිපදා දුක්ඛාපටිපදා දෙපැත්තක් විග්‍රහ කරලා සුඛාපටිපදා ඥා කිප්පා දෙපැත්තත් දුක්ඛාපටිපදා ඥා කිප්පා දෙපැත්තක්. ඉතින් ඒක නිසා මේ ඥාපටිපදා කිප්පාපටිපදා දෙක මේ කෙලෙසු පරිනිබ්බාන සූත්‍රේනුත් මතු කළා පෙන්වන ධර්මතාවය. ඉතින් ඒක නිසා මේ කෙලෙසු පරිනිබ්බාන සූත්‍රය ඊටාත්ම වැඩගත් වෙනවා මේ ධර්මය තේරුම් ගන්න. මේ කෙලෙස පරිනිබ්බාන සූත්‍රය ආරම්භයේම බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා චත්තාරෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ලෝකේ චත්තාරෝමේ භික්කවේ පුද්ගලා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා සන්තෝ සංවිජ්ජමානා සන්තෝ සංවිජ්ජමාන සං දැකලා සංතේරුම් අරගෙන සංමාද පේටි වෙලා සංවිජ්ජමාන සං විනිවිද බලලා දැකලා ධම්මෝ සංදිත්තික තත්වයට පත් වූ පුද්ගලයෝ හතරදෙනෙක්. සන්තෝ සංවිජ්ජමානා කියන්න බෑ අසුතවත් පුතග්ඥාන පුද්ගලයෙකුට හෝ මේ ධර්මය නොදන්නා තේරුම් නොගත්ත පුද්ගලයෙකුට. අර චූලාහත්තිපද උපමා සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සන්තෝ සංවිජ්ජමානා විග්‍රහ කරන්න තමා සන්දේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ ත්‍රිපිටකය පස්සේ කාලෙක සිංහලට පරිවර්තනය කළාම මේ පරිවර්තනයේ තියෙන්නේ මහණෙනි මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකෙහි විද්‍යාමානය කවර සතර දෙනෙක්ද? මෙතෙන්දි පුද්ගලයෝ සතර දෙනෙක් කිව්වා මිසක මේ සන්තෝ සංවිජ්ජමානා කියන වචන දෙකම කිසිසේත්ම හරයක් නැති අර්ථයක් නැති පරිවර්තනය නොකළ. මේක පරිවර්තනය කරලම නෑ. මහණෙනි මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකෙහි විද්‍යාමානය කවර සතර දෙනෙක් ඉතරයි කියලා තියෙන. නමුත් මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ චත්තාරෝ මේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කියලා තියෙනවා. සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ සන්තෝ සංවිජ්ජමානා කියන එක තමා මේ කෙලෙස් පරිනිබ්බාහි තත්ත්වයට පත්වෙන්නට විග්‍රහ කරපු කරුණු දෙක. මේ කරුණු දෙක අර ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ මේකෙන් විග්‍රහ කළ තියෙනවා. සන්තෝ සංවිජ්ජමාන. මේ එක කරුණක්වත් පරිවර්තකයා ත්‍රිපිටකේ මේක අත්තර දාලා. මොකද එයාට තේරුණේ නෑ මේ සන් දැක්කේ නෑ සන් තේරුම් ගත්තේ නෑ සන්තෝ සංවිජ්ජමාන කියන වචන දෙකේ තේරුමක් හරයක් ඒ පරිවර්තකයා දැක්කේ නෑ. මොකද හේතුව මගපල්ලාභියෙක් නොවන නිසා, ධර්මයක් තේරුම් නොගත්ත නිසා. ඉතින් මෙහෙම බැරදියට පරිවර්තනය කරලා ඊළඟට අපි ත්‍රිපිටක ධර්මයේ තියෙන නිවැරදි බුද්ධ දේශනාව ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ, දැන් මේ පුද්ගලයෝ හතර දෙනා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි විග්‍රහ කරනවා. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ දිත්තේව ධම්මේ, මේ ජීවත් වෙන කාලය තුළදම දිත්තේව ධම්මේ කිව්වේ සසංකාර පරිනිබ්බායි හෝති. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මේ ජීවත් වෙන කාලය තුළදිම ඒ පුද්ගලයා සසංකාර පරිනිබ්බායි හෝති. දැන් මේ කෙලේශ පරිනිබ්බායි වෙන්නේ සසංකාර පරිනිබ්බායි තත්වයෙන්. ඉඩ පන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කායස්ස බේදා පරම්මරණා, ඒකච්චෝ පුද්ගලෝ කායස්ස බේදා පරම්මරණා සසංකාර පරිනිබ්බායි හෝති. දෙවැනි පුද්ගලයා පළවෙනි පුද්ගලයා මිය පරලොව යන්නට පෙර ජීවත්ව ඉන්න කාලෙම මේ සං දැකලා සන්තෝ සංවිජ්ජමාන දැකලා තේරුම් අරගෙන කෙලේශ පරිනිබ්බායෙන් තත්වයෙන් අනාගාමී තත්වයට පත් වෙනවා. එක්තරා පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙක් ඉඩපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කායස්ස බේදා පරම්මරණා සසංකාර පරිනිබ්බායි හෝති. ඒ පුද්ගලයා ජීවත්ව ඉන්න කාලේ අනාගාමී ඵලයට පත් වෙන්නේ නැහැ, කෙලෙස් පරිනිබ්බායි තත්වයට පත් වෙන්නේ නැහැ. නමුත් මිය පරලොව යන මොහොතේ ඒ පුද්ගලයා අනාගාමී ඵලයට පත් වෙලා කෙලෙස් පරිනිබ්බාණී තත්වයෙන් ඒ පුද්ගලයා මිය යනවා. ඒ පුද්ගලයාත් න ආගාමී ගමන කෙලවර කරනවා. නැවත මේ කාම ලෝකෙක සුගති ලෝකෙක උපත ලබන්නේ නැහැ. ඒ දෙවැනි පුද්ගලයා. තුන්වැනි පුද්ගලයා ඉඩපන භික්කවේ ඒකච්චෝ පුද්ගලයෝ දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි හෝති. අර පළවෙනි පුද්ගලයෝ දෙන්නම සසංකාර පරිනිබ්බායි හෝති. දෙවෙනි පුද්ගලයෝ දෙන්න දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි එක්කෙනෙක් දිත්තේව ධම්මේ අසංකාර අර කායස බේදා පරම්මරණ අසංකාර පරිනිබ්බායි හෝති. එතකොට පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලෙම මේ කෙලේශ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙලා සසංකාර පරිනිබ්බායි තත්ත්වයෙන් අනාගාමී ඵලයට පත් වෙනවා. ඒ වගේම තම පුද්ගලයෙක් ඉන්නවා ඉදපන බිකවේ ඒකච්චෝ පුද්ගලෝ දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි හෝති. එතකොට මෙතන සසංකාර පරිනිබ්බායි සහ අසංකාර පරිනිබ්බායි කියලා පුද්ගලයෝ කොටස් දෙකකට ඉන්නවා. දෙන්නම දිත්තේව ධම්මේ මේ ජීවිත කාලේ ජීවත් වෙන කාලේ අනාගාමී ඵලයට පත් වෙනවා, කෙලේශ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙනවා. තව පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කායස්ස බේදා පරම්මරණ, ඒත් සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි හැටියට. ඒ පුද්ගලයෝ දෙන්නත් කෙලේශ පරිනිබ්බායි වෙනවා, එහෙම නැත්නම් අනාගාමී ඵලයට පත් වෙනවා. හැබැයි කායස්ස වේදා පරම්මරණ, කය බිඳිලා මරණයට පත් වෙන අවස්ථාව. එතකොට පුද්ගලයෝ හතර දිනයි චත්තාරෝ සන්තෝෂං විජ්ජමාන, හතර දිනාම අනාගාමී ඵලයට පත් වෙනවා. දෙන්නෙක් ජීවත් වෙලා ඉන්න කාලේ, තව දෙන්නෙක් මරණයට පත් වෙන අවස්ථාවේ. මෙහෙම පුද්ගලයෝ හතර දෙනා විග්‍රහ කරලා ඊළඟට මේ සූත්‍රයේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ ඊළඟට ගන්නවා කතංච භික්කවේ පුද්ගලෝ දිත්තේව ධම්මේ සසංකාර පරිනිබ්බායි හෝති. මේ එක්තරා පුද්ගලයෙක් ජීවත් වෙලා ඉන්න කාලෙම සසංකාර පරිනිබ්බායි වෙන්න අනුගමනය කරන්නේ ඉද භික්කවේ අසුභානුපස්සී කායේ විහරති ආහාරයේ පටික්කූල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංකාරයේසු අනිච්ඡානුපස්සී මරණ සංඤී. මේක සතර කමඨහන්. සතර කමඨහන් නිවැරදිව වඩන පුද්ගලයා අසුභානුස්සතිය වඩනවා, ආහාරයේ පටික්කූල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී. මේක තමයි ඊටාත්ම වැදගත්දී සබ්බ ලෝකේ අනබිරත සංඥා වඩනවා. අනබිරත සංඥා කියන එකේ තේරුම අබිරත සංඥා තුනක් අත්තරිනවා. අබිරත සංඥා තුන තමයි පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. නිවැරදිව තේරුම් අරගෙන පුඤ්ඤාභිසංකාර වලින් මිදී නිදහස් වීම අනබිරත සංඥාවක්, අපුඤ්ඤාභිසංකාර වලින් මිදීම අනබිරත සංඥාවක්, අනිඤ්ඤාභිසංකාර වලින් ධ්‍යාන වලින් මිදී නිදහස් වීම ධ්‍යානෙ උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස් වීම. එතකොට මෙතන වෙන්නේ මේ අනබිරත සංඥී ඒ වගේම මරණ සංඥා අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිච්ච සුඛාත්ත මරා දැමීම තමයි මරණ සංඥා. අර පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර වලින් මිදී නිදහස් වීම තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා තමයි රට්ඨියති හරායති දිවුච්ඡති. එතකොට මේ පුද්ගලයා අනුගමනය කරන පිළිවෙත සතර කමඨහන් වඩලා අර නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී, එහෙම නැත්නම් මේක අර පිටකෝපදේශයේ විග්‍රහ කරපු කිප්පා පටිපදා කෙලෙස් මුල් කපන පිළිවෙත. එතකොට මේ කෙලෙස් මුල් කපන පිළිවෙත යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා සෝ ඉමානි පංචසේක බලානි උපනිස්සාය විහෙරති. පංච බලයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. මේ පංච බල තමයි සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං. අර ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මේකෙන් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති වෙනුවට තියෙන්නේ, සමාධි වෙනුවට තියෙන්නේ හිරි, ඔත්තප්ප, පඤ්ඤා බලං. එතකොට ඒ පුද්ගලයා තුළ අර කිප්පා පටිපදාවක් අනුගමනය කරන පුද්ගලයා තුළ ඇතිවෙන්නේ සද්ධා බල, හිරි බල, ඔත්තප්ප බල, විරිය බල, පඤ්ඤා බල, තස්සිමානි පංච ඉන්ද්‍රියානි අධිමත්තානි. මේ පුද්ගලයා තුළ දැන් මේ පළවෙනි පුද්ගලයා දිත්තේව ධම්ම ජීවිත කාලය තුළදීම අනාගාමී ඵලයට පත්වෙනවා. කිප්පා පටිපදාවෙන් සසංකාර පරිනිබ්බායි, කෙලෙස් පරිනිබ්බාය වෙන්නේ සසංකාර පරිනිබ්බායි. ඒ පුද්ගලයා තුළ මේ සද්ධා බල, විරිය බල, ඔත්තප්ප බල, හිරි බල, විරිය බල, පඤ්ඤා බල පූර්ණ වෙලා ඒ පුද්ගලයා තුළ ඉන්ද්‍රිය ධර්ම පහක් බලවත් වෙලා ඒ අනුව අධිමත්තතා, ඒ පුද්ගලයා තුළ අධිමාත්‍රයෙන් මේ කෙලෙස් ඒ මොහොතෙම කපාදාන අධිමත්තතා. ඒ අනුව ජීවත් වෙලා ඉන්න කාලෙම මේ ඉන්ද්‍රිය ධර්ම බලධර්ම බලගැන්විලා මේ කෙලෙස පරිනිබ්බායි වෙනවා. ඒ පුද්ගලයා සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගික වත් උගනද්දවත් වඩන අවස්ථාවේ ජීවත් වෙලා ඉන්න කාලෙම ඒ පුද්ගලයාට පුළුවන් අනාගාමී ඵලයට පත්වෙන්න. එම නැත්නම් දිත්තේව ධම්මේ කෙලෙස පරිනිබ්බායි වෙන්න පුළුවන් සසංකාර පරිනිබ්බායි තත්වය. ඒ පළවෙනි පුද්ගලයා, ඒ පුද්ගලයා අධිමත්තතා, අධිමත්තානි පාතු භවಂತಿ. ඒ පුද්ගලයා තුළ අධිමාත්‍රයක් පිහිටනවා. ඒ අනුව කෙලෙස් බැමි මුල යම් ආකාරයකට කෙලෙස පරිනිබ්බායි, උපාදාන පරිනිබ්බායි නෙමෙයි, සබ්බූපදි හෝ අනුපදිශේෂ පරිනිබ්බායි නම් අරහතුන් වහන්සේ. එතකොට අරහත්ත්වයට පත් වෙන්න බෑ මේ පුද්ගලයාට. මොකද අර කෙලෙස් මුල් තුන, එහෙම නැත්නම් මේ සියලු උපාදානයන් කපා දාන්න බෑ. නමුත් සියලු කෙලෙසයන් කපා දානවා. එහෙමත් නැත්නම් ඕරම්භාගිය සංයෝජන පහ, සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, දිට්ඨ ධම්ම වශයෙන් ජීවත් වෙලා ඉන්න කාලය තුළදීම ඒ පුද්ගලයා අධිමත්තතා, අධිමාත්‍රයෙන් ඒ කෙලෙස් පහ කපනවා. ඒක කෙලෙස් පරිනිබ්බායි. තාම සබ්බ උපදි පරිනිබ්බායි වෙන්නේ. එහෙම නැත්නම් සෞපදිශේෂ පරිනිබ්බායි හෝ අනුපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙනවා නම් එහෙමත් පුළුවන් මිනිසෙකුට. ඒ පුද්ගලයා අරහතුන් වහන්සේ. එතකොට අරහතුන් වහන්සේ නම් අනුපදිශේෂ පරිනිබ්බායි වෙන්න ඕන. අනාගාමී ඵලයට පත් වෙන පුද්ගලයා කෙලෙස පරිනිබ්බායි වෙන්න ඕන අදිමත්තතා, අදිමාත්‍ය. ඊට පස්සේ දෙවෙනි පුද්ගලයා කතංච භික්කවේ පුද්ගලෝ කායස්ස වේදා සසංකාර පරිනිබ්බානි. ඒ පුද්ගලයා දැන් මේ දෙවෙනි පුද්ගලයා ජීවිත කාලය තුළදීම, ජීවත් වෙලා ඉන්න කාලය තුළදීම මැරෙන්නට පෙර ඒ පුද්ගලයාත් අනාගාමී ඵලයට පත් වෙනවා. සසංකාර පරිනිබ්බායි හෝති වෙනවා. ඉද භික්කවේ භික්කු, දැන් මෙතෙන්දි ඒ පුද්ගලයා කරන්නේ අර සබ්බ ලෝකේ අනබිරත සංඥා, මරණ සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා නෙමේ ඒ පුද්ගලයා කරන්නේ. ඒ පුද්ගලයා කරන්නේ ආහාරයේ පටිකූල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ පුද්ගලයාත් ඒකමයි කරන්නේ. අර පළවෙනි පුද්ගලයා වගේම සබ්බ ලෝකේ අනබිරත සංඥී, මරණ සංඥී, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥී කරනවා. හැබැයි ඒ පුද්ගලයා අර අදිමත්තතාවෙන් නෙමේ, ඒ පුද්ගලයා මුදුතා, කායස්ස වේදා මුදුතා, මුදු කරනවා. එහෙම නැත්නම් තුනී කරනවා. ඒ අනුව ඒ පුද්ගලයා ජීවිත කාලය තුළදී කෙලේස පරිනිබ්බායි වෙලා අනාගාමී ඵලයට පත්වෙන්නේ නෑ. ඒ පුද්ගලයා මරණ මොහොතෙදී කායස බේදා පරම්මරණ අර කෙලේස පරිනිබ්බායි වෙනවා. එහෙම නැත්නම් සසංකාර පරිනිබ්බායි වෙනවා. ඒ පුද්ගලයා අනාගාමී ඵලයට පත්වෙලා මේ කාම ලෝකවලින් සුගති ලෝකවලින් නැවත නූපදින ආකාරයට ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ අනුසය උපදින්න බෑ. එතකොට මේ අනාගාමී ඵලයට පත්ුණා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයාට නැවත කාම ලෝකයකට සුගති ලෝකයකට මනුෂ්‍ය ලෝකයට හෝ දිව්‍ය ලෝකයකට හෝ වෙන කොහේ යන්නකට හෝ තව තියෙන සතර අපාය භූත පෙරේත ආදී ඒවට කොහොමවත් එන්න බෑ. මනුෂ්‍ය ලෝකෙට එන්නත් බෑ. දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට යන්නත් බෑ. ඒ පුද්ගලයා න ආගාමි අයි කාම ලෝකයකට සුගති ලෝකෙට එන්න බැරි නිසා ඒ පුද්ගලයා තුළ අනුසය උපදින්නේ නෑ. එක ධර්මතාවයක්. අර සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි හෝ සුද්ධාවාසයේ හෝ උපදින කෙනෙකුට ආයි අලුතෙන් අනුසය උපදින්නේ නෑ. එහෙමනම් මේ සූත්‍රයේදී අපිට මතුවෙනවා මේ අනුසය උපදින්නේ මේ ආසය උපදින්නේ මේ කාම ලෝකවල සුගති ලෝකවල එහෙම නැත්නම් මනුස්ස ලෝකේ සහ අර දිව්‍ය ලෝකවලත් රූපී බ්‍රහ්ම ලෝකවලත් සතර අපායෙත් පමණයි අනුසය උපදින්න පුළුවන් වෙන්නේ. අනිත් තැන්වලදී අනුසය උපදින්න බෑ. එහෙමනම් ඒ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා අර අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ තත්වයෙන් සසංකාරී හෝ අසංකාරකරස ඉපදුනත් අනුසය උපද්දවන්නේ නෑ. සුද්ධාවාසය ඉපදුනත් සුද්ධාවාස හතරක් තියෙනවා. ඒ හතරේ ඉපදුනත් අනුසය උපද්දවන්න බෑ. හැබැයි තාම අර අනුපදිශේෂ නිබ්බාණයෙන් හෝ සෞපදිශේෂ පරිනිබ්බාණයෙන් හෝ ගමන කෙලවර කරලා නෑ. කෙලේශ පරිනිබ්බායි තත්ත්වය පමණයි ඒ පුද්ගලයා තුළ තියෙන. හැබැයි අලුතෙන් අනුසය උපද්දවන්නේ නැති නිසා ඒ පුද්ගලයා අර ගිනිපුපුරක් නිවී යන්නාසේ ගමන කෙලවර කරනවා. මොකද අලුතෙන් අනුසය උපද්දවා ගන්න පුළුවන් මේ කාම ලෝකවල සුගති ලෝකවල පමණක්මයි. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ අනුසය උපදින්නේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය තුන තමයි උපත ලබන්නේ, උපද්දවා ගන්න. ඊට අමතරව තවත් අනුසය හතරක් අධ්‍යාත්මයේදී ඇතුළේදී උපදිනවා. භවරාග අනුසය, කාමරාග අනුසය, මාන අනුසය, ditthi අනුසය කියලා. ඒ අනුසය සියල්ලම උපද්දවා ගන්න මේ මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකවලත් යම් ආකාරයක රූපී බ්‍රහ්ම ලෝකවලත් සතර අපායෙදිත් පමණයි. නමුත් අනිත් තැන්වලදී අනුසය උපදින්නේ. ඒ නිසා අනාගාමී තත්වයට පත් වූ පුද්ගලයෙක් අනාගාමී තත්වයෙන් කෙලෙස පරිනිබ්බායි කළාට පස්සේ ඒ පුද්ගලයාට අර උද්දම්භාගිය සංයෝජන ප්‍රහාණය කරන්න ක්‍රමයක් නැහැ. නමුත් මිනිසෙක් හැටියට ඉපදුණු පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා ඕරම්භාගිය උද්දම්භාගිය සංයෝජන වර්ග දෙකම මේ කපන්න. එතකොට කෙලේශ පරිනිබ්බායි තත්වයෙන් කැපෙන්නේ ඕරම්භාගිය සංයෝජන. බිමට බර වෙන සංයෝජන, බිම්බර සංයෝජන. ඒ වගේම අර අනුපදිශේෂ පරිනිබ්බායි වීමෙන් වෙන්නේ සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වීමෙන් අරහත් ඵලයට පත් වීමේදී වෙන්නේ අර උද්දම්භාගිය ඕරම්භාගිය සංයෝජන දෙකම කැපෙනවා. එතකොට මේ උද්දම්භාගිය සංයෝජන පහම කපන්න පුළුවන් සබ්බ උපදී පජහති කිරීම. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහසීම. නමුත් අනාගාමී ඵලයට පත් වූ ආර්යශාවකයා සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙලා නැහැ තාම. ඒ පුද්ගලයා හැබැයි කෙලෙස පරිනිබ්බායි. සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වෙලා. මේ කෙලෙස් කියන්නේ අර අනුසය අලුතෙන් උපද්දවා ගන්නා තැන්. ඉතින් ඒක නිසා මේක හොඳට මේකේ වෙනස තේරුම් ගන්න ඕන. ඊළඟට තවත් පුද්ගලයෝ දෙන්නෙක් ගැන බුදුහාමුදුරුව කියනවා, කතංච වික්කවේ පුද්ගලෝ දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි හෝති. දැන් ඉස්සෙල්ල විග්‍රහ කළේ සසංකාර පරිනිබ්බායි පුද්ගලයෝ දෙන්න. එක්කෙනෙක් සසංකාර පරිනිබ්බායි දිත්තේව ධම්මේ, ජීවත් වෙලා ඉන්න කාලේ මිය පරලොව යන්නට පෙරම කෙලෙස පරිනිබ්බායි තත්වෙන් මගපල් ලැබලා අනුසය උපද්දවා ගැනීම සාමුලින්ම නවත්වනවා. එහෙම නැත්නම් දෙවෙනි පුද්ගලයා අර කායස බේදා පරම්මරණ මිය පරලොව යන්න මොහොතේදී මේ සසංකාර පරිනිබ්බායි වෙලා කෙලෙස් පරිනිබ්බායි කරගෙන නැවත කෙලෙස් නූපදින ආකාරයට ගමන කෙලවර කරන අනාගාමී තත්ත්වයට පත් වෙලා ඒ පුද්ගලයෝ දෙන්න, ඒ පුද්ගලයෝ දෙන්න අර සබ්බ ලෝකේ අනවිරත සංඤී, සබ්බ සංකාරයේසු අනිච්ච සංඤී, මරණ සංඤී තත්වයට. එහෙමනම් අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන සතර කමඨහන් නිවැරදිව අනුගමනය කරන පුද්ගලයා මේ ආකාරයට මගඵල ලබනවා. නමුත් මේ තුන්වෙනි සහ හතරවෙනි පුද්ගලයෝ ඒ මග නෙමේ අනුගමනය කරන්නේ. අර කායගතා සති සූත්‍රයේ තියෙන මග කතංච පුද්ගලයේ මේ තුන්වෙනි හතරවෙනි පුද්ගලයෝ කතංච භික්කවේ පුද්ගලෝ දිත්තේව ධම්මේ අසංකාර පරිනිබ්බායි හෝති. මේ අසංකාර පරිනිබ්බායි පුද්ගලයා ඉද භික්කවේ භික්කු, ඒ පුද්ගලයා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීතිසුඛේකාතුලා සහිතෝ පතමධ්‍යානං ဒုတိယධ්‍යානං චතුත්ථධ්‍යානං චතුත්ථධ්‍යානං. ඒ පුද්ගලයා ධ්‍යාන වඩනවා, ආර්ය ධ්‍යාන වඩනවා. මේ ආර්ය ධ්‍යාන වැඩූ පුද්ගලයා අර හතරවෙනි ආර්ය ඥානයට උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ආර්ය ඥානයට පත් වෙනවා. සෝ ඉමානි පංචසේක බලානි උපනිසාය විහෙරති. ඒ අනුව ඒ පුද්ගලයාටත් අර කිප්පා පටිපදා වගේ මේක ධඤ්ඤා පටිපදා. ධඤ්ඤා පටිපදා කියන්නේ ධානහරා යන මාර්ගය. ඒ ධානහරා යන මාර්ගයටත් ඒ පුද්ගලයාටත් පංචසේක බලානි උපනිස්සාය. සේක බල පහක් උපදිනවා ඒ පුද්ගලයා තුළ. ඒ පුද්ගලයා තුළත් සද්ධා බලං, හිරි බලං, ඔට්ටප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං, තස්සිමානි පංච ඉන්ද්‍රියානි අධිමත්තානි පාතුමන්. ඒ පුද්ගලයා තුළ අර පංච ඉන්ද්‍රිය බලගැන්වෙනවා අධිමාත්‍රයෙන්. අධිමත්තානි පංච ඉන්ද්‍රියානි පාතු බවන්ති. අර ඉන්ද්‍රිය ධර්ම පහක් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, හිරියෝතප්ප, පඤ්ඤා ඉන්ද්‍රිය පහ බලගැන්වෙනවා අධිමාත්‍රයෙන්. අධිමත්තානි, ඒ අධිමාත්‍රයෙන් පංච ඉන්ද්‍රිය බලගැන්වීම නිසා හැබැයි ධ්‍යානහරහා ධඤ්ඤා පටිපදා. ඒ අනුව දිත්තේව ධම්මේ ජීවිත කාලය තුළදිම ඒ ධ්‍යානහරහා අනාගාමී ඵලයට පත් වෙලා කෙලේශ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා අසංකාර පරිනිබ්බායි හෝති. ඒ පුද්ගලයා අසංකාර පරිනිබ්බායි හෝති. ඒ අනුව අනාගාමී ඵලයට පත් වෙනවා. ඒ වගේම හතරවෙනි පුද්ගලයා කතංච භික්කවේ පුද්ගලෝ කායස බේදා පරම්මරණ අසංකාර පරිනිබ්බායි හෝති. මිය පරලොව යන මොහොතේ මේ යම්කිසි පුද්ගලයෙක් ඉද භික්කවේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේ අකුසල ධම්මේහි සවිතක්කන් සවිතාරම් පීතිසුක ඒකාකතා සහිත වූ පටමධ්‍යානන් දුති අධ්‍යානන් තති අධ්‍යානන් චතුත් අධ්‍යානන් හතරවැනි ධ්‍යානයට පත්වෙනවා. නමුත් ජීවිත කාලයේදී ඒ පුද්ගලයාට ජීවත්වෙලා ඉන්න කාලයේදී ඒ පුද්ගලයා කෙලෙස පරිනිබ්බායි වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා තුළ අර අඩිමට්ටතා නෙමේ, ඒ පුද්ගලයා තුළ තියෙන්නේ මුදුතා, මුද්දු වෙනවා, තුනී වෙනවා, කෙලෙස් තුනී වෙනවා, කෙලෙස් බැමි කැපෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා මරණ මොහොතේදී කායස බේදා පරම් මරණා අසංකාර පරිනිබ්බායී හෝති තත්ත්වයට පත් වෙලා කෙලේශ පරිනිබ්බායී තත්ත්වයෙන් අනාගාමී තත්ත්වයට පත් වෙනවා. එතකොට මේ පුද්ගලයෝ හතරම, හතර දෙනාම සන්තෝ සංවිජ්ජමාන, සං දැකලා සං තේරුම් අරගෙන සම්මා දිට්ඨියට පත් වෙලා සම්මා තත්ත්වයෙන් මිදී නිදහස් වූ පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ හතර දෙනාම කෙලේශ පරිනිබ්බායී තත්ත්වයට පත් වෙනවා. එතකොට අනාගාමී ඵලයට මේ පුද්ගලයෝ හතර දෙනාම පත් වෙනවා. ඒ නිසා කෙලේශ පරිනිබ්බායී කියලා ඒ හතර දෙනාටම කියන්න පුළුවන්. හැබැයි ඒ හතර දෙනාම තාම අර අනුපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට පත් වෙන්නට තරම් හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම නැත්නම් සියලු උපාදාන සබ්බ උපදි පජාති කරලා නැහැ. පජාති කරලා තියෙන්නේ අර කෙලෙස විතරයි. කෙලෙසිත් කාමරාග පටික, අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන අර බිමට බර වෙන ඕරම්භාගිය සංයෝජන පහ තමා මේ කෙලෙස පරිනිබ්බායී හැටියට විග්‍රහ කරලා තියෙන. එතකොට මේ කෙලෙස පරිනිබ්බායී කරන ක්‍රම දෙකක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. අර පිටකෝපදේශයේ විග්‍රහ කරපු කිප්පා පටිපදා දඤ්ඤා පටිපදා. අර කිප්පා පටිපදා කියන පුද්ගලයා, ඒ පුද්ගලයා සබ්බ ලෝකේ අනවිරත සංඤී, සබ්බ සංකාරේසු අනිච්ච සංඤී, මරණ සංඤී. ඒක තේරුම් අරගෙන ඒ පුද්ගලයා පින උපාදානය කරගන්නෙත් නැහැ, ධානය උපාදානය කරගන්නෙත් නැහැ, අපුඤ්ඤාභි සංකාර උපාදානය කරගන්නෙත් නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඤී, අබිරත සංඤී වලින් මිදී නිදහස් වෙනවා. ඒ වගේම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිච්ච සුඛාත මරාදා වූ මරණ සංඤී. එතකොට යමක් නිච්චසේ සුඛසේ අත්තසේ යම් කිසි කෙනෙක් ගන්නවා නම් අර තණ්හාවෙන් උපාදානය කරගන්නවා. ඒ පුද්ගලයාට බෑ කෙලෙස පරිනිබ්බායී හෝ අනුපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට පත් වෙන. එතකොට ඒ පුද්ගලයා මරණ සංඤී නෑ. හැබැයි අර තුන්වෙනි හතරවෙනි පුද්ගලයා ධ්‍යාන හරහා යන මේ සබ්බ ලෝකේ අනබිරත සංඤී පිළිබඳ දැනුමක් හෝ මරණ සංඤී පිළිබඳ දැනුමක් හෝ ඇති පුද්ගලයෙක් නෙමේ. ඒ පුද්ගලයා අසංකාර පරිනිබ්බායි. හැබැයි ඒ පුද්ගලයා තුලත් යම් අවස්ථාවක මේ බල, සද්ධා බල, විරිය බල, පඤ්ඤා බල ගැන්වෙනවා. මේ බල ගැන්වීම ධ්‍යාන හරහා සිද්ධ වෙන්නේ. ඒ අනුව ඒ පුද්ගලයා සමහර විටක අදිමාත්‍රයෙන් අදිමත්තතා විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම බල ගැන්වුණොත් ධ්‍යාන හරහා ඒ පුද්ගලයා කෙලෙස පරිණිම කෙලෙස් සහ මුලින්ම උදුරා අස් කරලා කෙලෙස් කෙලෙස පරිනිබ්බායී තත්ත්වයට පත් වෙලා කාමරාග පටික වලින් සහ මුලින්ම මිදී නිදහස් වෙනවා. ඒ පුද්ගලයා නැවත න ආගාමි කාම ලෝකයක සුගති ලෝකවල අනුසය උපදින තැන්වල ඒ පුද්ගලයා නැවත උපදින්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයාට පුළුවන්කමක් ලැබුණේ නැහැ අර බලගැන්වීම නිසා මේ සද්ධා බල, විරිය බල, සති බල ගැන්වුවාට මේක මුල උදුරා කපා ඉවත් කරන්න. එහෙමනම් මේ සබ්බ උපදි පජහති කරන්න. උපාදානයෙන් සාමුලින්ම විදී නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එහෙමනම් අරහත් තත්වයටපත් වීමයි අනාගාමී තත්වයටපත් වීමයි අතර වෙනස තමයි මේ අරහතුන් වහන්සේ මිනිස්සෙක් හැටියට ජීවත් වෙනවා. අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයාත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙනවා. අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයා කෙලේශ පරිනිබ්බායි තත්වයටපත් වෙලා විතරයි අර අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයටපත් වෙලා නැහැ. එහෙමනම් තව ටිකක් උපාදානය කරගෙන තියෙනවා. මේ උපාදානය කරගෙන තියෙන්නේ මොකද්ද? අනාගාමී ඵලයටපත් වෙලා අරහත් ඵලයටපත් නොවූ පුද්ගලයා කාමරාග අයින් කළාට රූපරාග අරූපරාගමාන උද්දච්ච අවිද්‍යා කියන පහම උද්දම්භාගිය සංයෝජන පහම ඒ පුද්ගලයා තුළ තියෙනවා අර උපාදානය නිසා. හැබැයි කෙලෙස උපදින්නෑ, කෙලෙස පරිනිබ්බායි. ඉතින් ඒක නිසා අර කෙලෙස පරිනිබ්බායි තත්ත්වයට පත් වූ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව තමයි මේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ හතර දෙනාම මගඵල ලබලා නිවන් අවබෝධ කරගෙන සන්තෝ සංවිජ්ජමානං ලෝකස්මි, ලෝකෙන් සදහටම මිදී නිදහස් වුණා. කාමරාග පටිගවලින් මිදී නිදහස් වුණා, කෙලෙස් වලින් මිදී නිදහස් වුණා, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් මිදී නිදහස් වුණා. නමුත් තාම අර සත්වයේ පුද්ගලයෙක් හැටියට තව එක අවස්ථාවක ඒක බීජ සූත්‍රයේ විග්‍රහ කරපු ආකාරයකට තව එක්වරක් කොහේ හරි එක්ක අන්තර්භවික හෝ එක්ක සුද්ධාවාසයක හෝ උපදිනවෙනවා. හැබැයි එතෙන්දී ඒ පුද්ගලයාට මේ කාම ලෝකෙක රූප ලෝකෙක උපදින්නේ නැති නිසා දිව්‍ය ලෝකෙක ඒ පුද්ගලයාටින් අනුසය න අනුසය අනුසය උපදින්න බෑ. දැන් මේකෙන් හොඳටම ගම්ම්‍ය වෙනවා, තේරුම් ගන්න වෙනවා මේ අනුසය උපදින්න පුද්ගලයෙක් තුළ මේ කාම ලෝකෙක සුගති ලෝකෙක හෝ මේ හතර අපායදී හෝ පමණයි. අනිත් තැන්වලදී අනුසය උපදින්නේ නැහැ, උපදින්න බෑ. දැන් අපි ගත්තොත් රූපී අරූපී බ්‍රහ්මතල ගණනාවක් තියෙනවා. ඒවා විපාක අවස්ථාවන්. මේ විපාක අවස්ථාවන්හිදිත් අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. නමුත් අර අනුසය මුල් බැහැගත්ත දේ රාග මුල, දේශ මුල, මෝහ මුල කපන්නත් එතෙන්දි බෑ. නමුත් ඒ ධ්‍යාන ලබලා අර බ්‍රහ්මත්වයට පත් වුණාම ඒ පුද්ගලයා තුළ යම් ආකාරයක මේ මුල් කපා දැමීමක් සිද්ධ කරන්න බෑ. මොකද බ්‍රහ්ම ලෝකවලදී මේ කුසලස්ස උපසම්පදා කරන්න බෑ, කුණු මුල් තුන කපා අස් කරන්න බෑ. ඒක නිසා ඒ පුද්ගලයා අර බ්‍රහ්ම සුවය විනිමින් එකත් යම් සැපක් හැටියට තමයි දකින්නේ. ඒ අනුව ඒ බ්‍රහ්ම කාලය තුළ ආයු කල්පය පූර්ණ වශයෙන්ම ගෙවනවා. එතෙන්දි ඔය හදිසි මරණයක්, උපච්ඡේදක මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආයු ප්‍රමාණය කල්ප කාලයක්ම ගෙවලා එතනින් නමුත් නැවත ඒ පුද්ගලයා අර මුල් තුන තියෙන නිසා රාග මුල, දේශ මුල, මෝහ මුල කපන්නේ නැති නිසා හතර අපායෙන් එකකට හෝ පත් වෙන්න පුළුවන් බව අර පුද්ගල සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කළා. නමුත් මේ අනාගාමී ඵලයට පත් වෙලා කෙලෙස පරිනිබ්බායි තත්ත්වයට පත් වූ පුද්ගලයා කිසිසේත්ම සුද්ධාවාස හතරේ ඉපදුනාට නැවත ආපහු හතර අපායට හෝ කාම ලෝකයකට හෝ දිව්‍ය ලෝකයකට හෝ බ්‍රහ්ම ලෝකයකට හෝ ආයි නැවත ඉපදෙන්නේ නැහැ. අවසාන උපතේ පුද්ගලයා. ඉතින් ඒක නිසා මේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ ඉතාමත්ම වැදගත් කොටස තමයි මේ පුද්ගලයෝ හතර දෙනෙක් සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මින්. මේක පරිවර්තනය කරලා නෑ, මේ ගැන වචනයක්කත් කියලා නෑ, මේ ගැන තේරුමක් ඇතුව පරිවර්තනය කරලා නෑ. නමුත් මේ පුද්ගලයෝ ඉමේකෝ භික්කවේ චට්ටාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්්‍යමානා ලෝකස්මින්ටී කියලා මේ සූත්‍රය අවසාන කරලා තියෙන්. ඉතින් ඒක නිසා මේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාම අනාගාමී ඵලයට පත්වෙලා, අනාගාමී ඵලයට පත්වීම තමා කෙලේස පරිනිබ්බානය කියන්නේ. අරහත් ඵලයට පත්වීම කෙලේස පරිනිබ්බානයෙන් එහා පහත්තට ගිහිල්ලා අනුපදිශේෂ පරිනිබ්බායි හෝති තත්ත්වයට පත්වීමයි. එතකොට අරහතුන් වහන්සේ කෙලේස පරිනිබ්බානී තත්ත්වයත් සාක්ෂාත් කරගෙන අනු උපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයත් සාක්ෂාත් කරගෙන තියෙනවා. එතකොට පියවර තුනක්. දැන් අර ඩිට්ටිං උජුං කරෝති, අර සම්මාදිට්ඨියට පත්වෙලා දසනා පහතබ්බා පළවෙනි පියවර, කෙලේස පරිනිබ්බායි දෙවෙනි පියවර, අර අනු උපදිශේෂ පරිනිබ්බායි අවසාන තුන්වෙනි පියවර. එතකොට අරහතුන් වහන්සේ කියන්නේ අනු උපදි ශේෂ පරිනිබ්බායි ආර්ය ශ්‍රාවකයා. ආයි කිසිම දෙයක් උපාදානය කරගන්නේ, අනුසය උපාදානය කරගන්නේ, අලුතෙන් අනුසය උපදින්නේ, අනුසය ඒ අරහතුන් වහන්සේ තුළ උපදින්නේ නැහැ. හැබැයි අරහතුන් වහන්සේ ජීවත් වෙනවා, ඇහෙන් බලනවා, කනින් අහනවා, නාසයෙන් ගඳ සුවඳ ගන්නවා, දිවෙන් රස බලනවා, කයට පහස ලැබෙනවා, මනසට ධර්මාරමුණු වෙනවා. නමුත් අනුසය උපදානය කරගන්නේ නැහැ. අනුසය උපදින්නට එනවා, අනුසය න අනුසයති කරනවා. ඒ අනුව අනු උපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙනවා. නමුත් අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තාම අනු උපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයට පත් වෙන්නට සුදුසුකම් ලැබුවේ නැහැ. ඒ පුද්ගලයා හැබැයි කෙලේස පරිනිබ්බායි, අර කාමරාග පටික නිසා උපදින කෙලෙස් නිසා තමා තණ්හානුසය පටිඝානුසය උපදින්. ඒ දෙක උපාදාන, ඒක දෙක උපදින්නේ නැහැ. ඒ අනුව කාම ලෝකෙක, රූප ලෝකෙක, අරූප ලෝකෙක, සුගති ලෝකෙක, දිව්‍ය ලෝකෙක, මනුෂ්‍ය ලෝකෙක උපත ලබන්න බෑ. අර දසනා පහතබ්බා වූ සෝතාපන්න ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයා උපදින්න බැරි හතර අපායේ පමණයි. එතකොට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා දසනා පහතබ්බා. ඒ පුද්ගලයා කිසිසේත්ම සතර අපායක උපදින්නේ නැහැ. කිසිසේත්ම සතර අපායක නැවත උපදින්නේ නැහැ. දසනා පහතබ්බා කරපු සෝතාපට්ටි ඵලයට පත් වූ, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස වලින් මිදී නිදහස් වූ ආර්ය ශ්‍රාවකය. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි සකදාගාමි අනාගාමි මාර්ග දෙකෙන්ම, ඵල දෙකෙන්ම කියන්නේ ඒ පුද්ගලයා කෙලේශ පරිනිබ්බායි හෝති. ඒ පුද්ගලයා කරේ කාමරාග පටික කියන කෙලෙස් දෙක සහ මුලින්ම උපාදානය කරගෙන නැහැ. කෙලෙස් වලින් මිදී නිදහස් වුණා. ඉතින් ඒ පුද්ගලයා තාම මඟඵල ලැබලා තිබුණට ගමන කෙලවර කරලා නැහැ. තව එක්වරක් හෝ උපත ලබනවා. ඒ එක්වරක් උපද ලබන්නේ එක්ක අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ හැටියට, එක්ක සුද්ධාවාසේ. ඒවා කාමලෝක හෝ රූපලෝක හෝ නෙමේ, කාමලෝකවල රූපලෝකවල විතරයි මේ යම් ආකාරයක, සුගති ලෝකවල කාමලෝකවල විතරයි මේ අනුසය උපදින්නේ කියන එක මෙතනින් ගම්ම්‍ය වෙනවා. ඒ පුද්ගලයාට අනාගාමී ඵලයට පත් වුණාම කෙලේස පරිනිබ්බායි තත්වයෙන් පස්සේ ඒ පුද්ගලයාට මේ භාවනා කරන්න හෝ මේ කිප්පා පටිපදා ධඤ්ඤා පටිපදා වඩන්න හෝ මේ මාර්ගය වඩන්න හෝ පුළුවන්කමක් නැහැ. හැබැයි අනුසය උපදින්නේ නැති නිසා අලුතෙන් ඒ පුද්ගලයාගේ අර මුල් තුන රාගමුල දේශමුල මෝහමුල ගිනි පුපුරක් නිවී යන්නාසේ යම් කාල පරාසයක් තුළ මේ ගමන කෙලවර කරලා අරහත් ඵලයෙන් ගමන කෙලවර කර. ඒක නිසා ඇත්ත වශයෙන්ම අනාගාමී ඵලයට පත්වනා කියන්නේ ඒ පුද්ගලයාත් මේ ගමන කෙලවර කරපු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වනා කියන එකයි. නමුත් එක්වරක් ඒ පුද්ගලයා කොහේ හෝ එක් අන්තර්භවිකව අසංකාර වූ සසංකාරික වශයෙන් අන්තර්භවික ගන්ධබ්බේ හැටියට යම් කිසි කාලයක් තුළ පැවැත්ම තියෙනවා, ජීවත් වෙනවා කියන්න බෑ, එතන පැවැත්ම තියෙනවා. මොකද තාම අර මුල් තුන කපලා උදුරලා අර සෞපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට පත් වෙලා නැති නිසා. නමුත් ඒ පුද්ගලයා ආපහු න ආගාමී අර කාම ලෝකෙක සුගති ලෝකෙක නැවත නූපදින නිසා ඒ පුද්ගලයාට අනුසය ආසය උපරින්නේ නෑ අලුතෙන්. ඒ නිසා ඒ පුද්ගලයාගේ පැවැත්ම ඉදිරියට පවඩ්ඩටි වෙන්නේ නෑ, පැවැත්ම පවත්වාගෙන යන්න හේතුවක් ඇති වෙන්නේ නෑ. මේ අනුව ඒ පුද්ගලයාත් මේ ගමන කෙලවර කරපු පුද්ගලයෙක් හැටියට මේ කෙලේස පරිනිබ්බායි සූත්‍රයේ තියෙනවා. එතකොට මෙතන පියවර දෙකක් තියෙනවා, එකක් කිප්පා පටිපදා එකක් ධඤ්ඤා පටිපදා. මේ කිප්පා පටිපදා කියන එක මේකේ තියෙන්නේ අසුභය අසුභානුපස්සනා වඩලා ආහාරයේ පටිකූල සංඤී තේරුම් අරගෙන සබ්බ ලෝකයේ අනබිරත සංඤී සබ්බ සංකාරයේසු අනිච්ච සංඤී මරණ සංඤී සතර කමඨහන් නිවැරදිවම අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා, හැබැයි ඒ පුද්ගලයාත් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ සබ්බ ලෝකයේ අනබිරත සංඤී මේ සබ්බ ලෝකයේ අනබිරත සංඤී විග්‍රහ කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේත් පරිවිමංසන සූත්‍රයේත් සරියුත්තා මුදුරෝ දේශනා කරපු දීඝනිකායේ තියෙන සංගීති සූත්‍රය. සංගීති දීඝනිකායේ සූත්‍රයක් තියෙනවා, මේ සූත්‍රය සරියුත්තා මුදුරෝ දේශනා කරලා තියෙන්නේ. මේක සං දේශනා කරලා සංගීති මේක සංගීත සූත්‍රයේ කෙනෙකුගේ තේරුම මේ සං මේ රාගයේ දේශයේ මොහේ පිළිබඳව කරුණු කාරණා ගොනු කරලා තියෙනවා. එක කාරණයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් එකොළහක් හැටියට මේ සංගීත සූත්‍රයේ කරුණු විග්‍රහ කරලා තියෙනවා. මේකෙත් තියෙනවා මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා එහෙම නැත්නම් සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා විග්‍රහ කරලා තියෙනවා. මේ සබ්බ අභිරත සංකාර තුනක් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර. මෙන්න මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර කියන මේ තුන තමයි බෞද්ධයෙක් අද වෙනකොට නිවැරදිවම තේරුම් ගත යුතු. නමුත් මේක තමයි තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ ආගම කියන එක මේ පුඤ්ඤාභි සංකාර මත පදනම් වෙලා තියෙන්නේ. ඒ වගේම ධ්‍යාන ලැබුවොත් අනිඤ්ඤාභි සංකාර මත පදනම් අභිරත සංකාර මතයි ආගම. ඉතින් ඒක නිසා ආගමක පැවැත්ම පවත්වාගෙන යන්නෙම පින්කම් කර කර මතු ප්‍රාර්ථනා කර කර ආයාචනා කර කර නිවන් දැකයක පින උපාදානය කරගෙන පුඤ්ඤාභි සංකාර කිරීමක්. ඒ වගේම ධ්‍යාන ලැබලා ධ්‍යානය උපාදානය කරගෙන බ්‍රහ්මත්වයට පත්වෙන ක්‍රමයක්. ඒක අනිඤ්ඤාභි සංකාර. ඒ වගේම යම් යම් ආකාරයකට ඔය පුද පූදා ඇඳලා ඇඳලා බස් කවි සෙත් කවි කියලා පොල් ගහලා ඒව තමයි අපුඤ්ඤාභි සංකාර. ඉතින් ඒක නිසා මේ ආගමේ නිවනක් නැත්තේ මේ අනබිරත සංකාර අබිරත සංකාර පිළිබඳව තේරුමක් දැනුමක් ආගමක නැති නිසා. ඉතින් ඒක නිසා ආගම එක පාට කඩාවැටෙනවා. පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නැති වුණ ගමන් ආගමේ තව කරන්න දෙයක් නැහැ. ආගම පදනම් වෙලා තියෙන්නෙම පුඤ්ඤාභි සංකාර මත පිංකම් කර කර මතු බුදු වෙන බුදුන් දකින්නට එහෙම නැනගර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ මතු බුදු වෙන බුදුන් දකින්නට එහෙම නැනනම් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට කියන මේක තමයි පුඤ්ඤාභි සංකාර. ඒ වගේම ධ්‍යාන ලැබලා ධ්‍යාන හරහා බ්‍රහ්මත්වයට ගිහිලා බ්‍රහ්මත්වයේ තුලින් නිවන් දකින්න ක්‍රමයක් තමයි ආගම පදනම් කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපුඤ්ඤාභි සංකාර තමයි ආගමේ අද තියෙන සියලු ආගම්වල තියෙන පුද පූජා යාග හෝම යාදීනි ප්‍රාර්ථනා මේ සියලු දේ ඔස් කවි සෙත් කවි ඔය සියලු දේ අපුඤ්ඤාභි සංකාර කොටසට අයිතිය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ආගමක කිසිසේත්ම මේ කෙලෙස පරිනිබ්බායි තත්වයට හෝ අනුපදිශේෂ පරිනිබ්බායි තත්වයට හෝ පත්වෙන්නට ක්‍රමයක් පාරක් පිළිවෙතක් කිසිදු ආගමක බුද්ධාගමේ විශේෂයෙන්ම කොහොමත්ම නැහැ. ඒක තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධර්මය. ඒ නිසා ආගමයි ධර්මයයි එකක් නෙමෙයි දෙකක්. ආගම පැවැත්මට ධර්මය නැවැත්මට මේ නවත්තන්න ඕනේ. මොකද්ද අර කෙලෙස් අනුසයයිපදී එහෙම නැත්නම් උපාදානය තණ්හාවයි උපාදානය. ඉතින් ඒක නිසා තණ්හක්කෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති තියන්නේ ධර්මයක මිසක් ආගමක නෙමෙයි. ඉතින් ඒක නිසා මේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා මිනිස්සෙකුට මේ කිප්පා පටිපදා අනුගමනය කළා කෙලෙස පරිනිබ්බායි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධඤ්ඤා පටිපදා ධ්‍යාන හරහා ගිහිල්ලා ඒත් අර ඉන්ද්‍රිය ධර්ම බලගන්නන්න ඕන. මේ දෙආකාරයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට පමණයි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බලගන්නන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රිය බලගන්නන්න පුළුවන් එකම පුද්ගලයා මනුෂ්‍යයා දෙවියන්ට පුළුවන් මනුෂ්‍යාවේසුන් වුණොත් පමණයි. ඉතින් ඒක නිසා මේ සද්ධා ඉන්ද්‍රිය තමා මුල් වෙන්නේ මෙතනත් ඇත්ත වශයෙන්ම මේ කිප්පා පටිපදා හෝ ධඤ්ඤා පටිපදා එහෙම නැත්නම් අර මේ සබ්බ ලෝකයේ අනිබිරත් සංඥා සබ්බ සංකාරීසු අනිච්ච සංඥා මරණ සංඥා වඩලා ඒ පුද්ගලයාත් පංච ඉන්ද්‍රියානි අදිමත්තානි පාතු භාවන්ති. සද්ද ඉන්ද්‍රියන් පළවෙනි ඉන්ද්‍රිය තමයි සද්ධා ඉන්ද්‍රිය, දෙවෙනි ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රියන්, සති ඉන්ද්‍රියන්, සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහම බල ගන්නන්න පුළුවන් වෙනවා ඒ පුද්ගලයාට මේ සතර කමඨහන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩනකොට. ඒ අනුව කෙලෙස පරිනිබ්බායි තත්ත්වයට පත් වෙලා අනාගාමී ඵලයට එක්ක ජීවිත කාලය තුලදීම පත් වෙනවා. එහෙම නැත්නම් ඒ අදිමත්තතාව නැතුව මුදුතා බවට පත් වෙනවා නම් මිය පරලෝ යන මොහොතේ කායස වේදා පරම්මරණ මිය පරලෝ යන මොහොතේ හෝ අනාගාමී ඵලයට පත් වෙනවා. එතකොට හැබැයි හොඳට තේරුම් ගන්න ඕන මේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ බලගැන්වෙන්න අත්‍යවශ්‍යයි. අසුතවත් පුතඥන පුද්ගලයෙක් තුළ මේ ඉන්ද්‍රිය ධර්ම එකක්වත් පළවෙනි ඉන්ද්‍රිය තමයි සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රියවත් මතුවෙන්නේ මේ සද්ධා ඉන්ද්‍රිය යටපත් කරන බලවත්ම දේ තමයි භක්තිය. භක්තියෙන් විශ්වාසයෙන් ආගමක් අදහනකොට බැඳීමක් ඇති වෙනවා. මේ භක්තිය බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්නවා කියන්නේ අද මේ සද්ධාවයි භක්තියයි කලවම් කරගෙන පටලවාගෙන. මොකද ආගමට පැවැත්මක් නැහැ මේ සද්ධාවයි භක්තියයි එකට කලවම් කරේ නැත්තම්. මේක නිසා මධ්‍යකාලීනව ආගම්වල බුද්ධ ආගමේ මේ සද්ධා කියන එක අර අකරවතී සද්ධා කියලා කොටසක් බෙදුවා, තව කොටසක් බෙදුවා අකරවතී සද්ධා අනික අමූලිකා සද්ධා. ඉතින් ඒක නිසා මේකේ මේ මෙහෙම එකක් බෙදුවේ මේක සැකයක් තියෙන නිසා. නමුත් බුද්ධ දේශනාවක කොහේවත් මේ සද්ධා ඉන්ද්‍රිය ඔහොම දෙකකට අකරවතී සද්ධා අමූලිකා සද්ධා කියලා දෙකක් නැහැ. මොකද මේ භක්තියත් පවත්වාගෙන යන්න ඕන නිසයි භක්තිය නැත්නම් ආගමක් නැහැ. මොකද ආගමක් අදහන සියලු මිනිස්සු අද ලංකාවේ ඉන්න උපැන්න සහතිකයේ උපන් බෞද්ධයෝ මහන වෙච්ච සියලුම දෙනා ගිහි පැවිදි දෙපිරිසම මේ භක්තියෙන් විශ්වාසයෙන් ආගම අදහන්න. ශ්‍රද්ධාව නැති වෙනවා. ශ්‍රද්ධා කියන්නේ භක්තිය හෝ විශ්වාසය හෝ ඇදහීම හෝ යැදීම හෝ ප්‍රාර්ථනා හෝ ආයාචනා හෝ නෙමේ. ශ්‍රද්ධා කියන්නේ හේතුඵල දහමට බහාගලපා වැරදි හේතුවෙන් මිදී නිදහසීමත් ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහසන ක්‍රමයක් සද්දෝ හෝති. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒකයි ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. එතකොට මේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් හේතුඵල දහමට ණය විනයට සසඳා හේතුඵල දහමට සූත්‍ර ධර්මයට ගලපා ණය විනයට සසඳා කටයුතු කරන පුද්ගලයා තමා සද්දෝ හෝති වෙන්නේ. සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු නොවු පුද්ගලයෙකුට විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බලගන්නේ නැහැ, මතු වෙන්නේත් නැහැ. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමා බලමු කොටම මතු කරගත යුත්තේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න බෑ ආගමක භක්තියෙන්, මෝඩ ගුඩ භක්තියෙන් ආගමක් අදහනකොට, විශ්වාස කරනකොට, බඳිනකොට, යදිනකොට, පුදනකොට, පතනකොට, ප්‍රාර්ථනා කරනකොට, ආයාචනා කරනකොට ඉබේම ශ්‍රද්ධා ඉන්ද්‍රිය යටපත් වෙනවා, භක්තිය මතු වෙනවා, මෝඩ ගුඩ භක්තියක් මතු වෙනවා. ඒක නිසා අද මේ හෙළබිමේ ඉන්න ගිහි පැවිදි බොහෝ දෙනෙක් තුල තියෙන්නේ ආගමක් පිළිබඳව අන්ධ භක්තියක් විශ්වාසයක් මිසක මේ සද්දෝ හෝති කියන සද්දස්ස කුල පුත්තස්ස කියන සද්ධර්මයේ තේරුම් අරගෙන සද්දස්ස කුල පුත්තස්ස සත්‍යයට පත් වූ පුද්ගලයෙක් නෙමෙයි. එහෙම නැත්නම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු කරගන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවැරදි මාර්ගය පාර යටපත් කරගෙන අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර විශ්වාස කරමින් පින්කම් කර කර ප්‍රාර්ථනා කරනවා, ධ්‍යාන ලබ ලබ බ්‍රහ්මත්වයට යන්න පාර කපනවා. මේ දෙකෙන්ම වෙන්නේ අර භක්තියෙන් බැඳෙන එක මිසක් ශ්‍රද්ධාවෙන් මිදෙන එක නෙමෙයි. ශ්‍රද්ධාව තියෙන්නේ මිදෙන්න, භක්තිය තියෙන්නේ බැඳෙන්න. ඒක නිසා නැවත බැඳෙන පුද්ගලයා, යලි යලිත් බැඳෙන පුද්ගලයා නිවනක් ලැබෙන්නේ නැහැ, නිවන් දකින්න බෑ. ඒක නිසා මේ කෙලේශ පරිනිබ්බායි සූත්‍රය ඉතාමත්ම වැදගත්. තේරුම් ගන්න මේකෙත් ක්‍රම හතරක් තියෙනවා. දෙකක් දිත්තේව ධම්මේ ජීවත් වෙලා ඉන්න කාලෙම කෙලේශ පරිනිබ්බායි කළ අනාගාමි ඵලයට පත් වෙලා තවදුරටත් අනාගාමි ඵලයක් ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්, හැබැයි අරහත් ඵලයට පත් නොවී ඒ පුද්ගලයා ඉන්නවා. එහෙම නැත්නම් ඒ අනාගාමී ඵලයට පත්වෙන්න සුදුසුකම් ලැබූ පුද්ගලයා මිය පරලොව යන අවස්ථාවේදී කායස ભેදා පරම් මරණ. ඒ පුද්ගලයා තාම් පරම් මරණ. මොකද තව එකවරක් කොහෙ හරි උපදින්න නිසා. නැත්නම් කායස ભેදා පරම් මරණ කියන්න බෑ. එහෙනම් අපවත් උනා අපපටිවත්යන් තමා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තව එකවරක් ඔය හරි උපදින නිසා අර අනුපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයට පත් වූ පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අරහතුන් වහන්සේ නැවත කොතැනකවත් කවදාවත් කිසිසේත්ම නැවත උපදින්නේ නැති නිසා, උපජ්ජතිකෙන් තත්ත්වයට පත්වෙන්නේ නැති නිසා අනුපදිශේෂ පරිනිබ්බායි අරහතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ සෞපදිශේෂ පරිනිබ්බායි තත්ත්වයෙන්. අර කෙලේශ පරිනිබ්බායි පුද්ගලයා පිරිනිවන් පායමක් නෙවෙන්නේ. කෙලෙස විතරයි, කෙලෙස් විතරයි පිරිනිවන් පාල තියෙන්නේ. ඒ අනුව කාම ලෝකයක, සුගති ලෝකක නැවත උපදින්න බෑ. නමුත් උපත ලබනවා එක්ක අන්තර්භවිකව, එහෙම නැත්නම් සුද්ධාවාස හතරෙන් එකක. මේක තමා මේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ ඉතාම ගැඹුරු විග්‍රහයක්, විස්තරයක් මේක තියෙනවා. මේ මඟඵල ලැබීම, සෝතාපන්න ඵලයට පත්වීමට පස්සේ අපි අනාගාමී ඵලයට පත්වීම තමා ඊගාව කඩීම, අරහත් ඵලයට පත්වීම තමා අවසාන කඩීම. නමුත් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාත් කොයි විදියෙන් හරි උත්සාහ කරන්න ඕන මේ මනුස්සයෙක් වෙලා ජීවත් වෙලා ඉන්න කාලේ ඔය කිප්පා පටිපදා හෝ දඤ්ඤා පටිපදා හෝ තේරුම් අරගෙන මේ ගමන අර කෙලෙස පරිනිබ්බායී තත්ත්වයෙන් හෝ ගමන කෙලවර කරන්න. ඒත් මඟපල් ලැබලා නිවන් දකින්නට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සෝතාපන්න ඵලයට පත්වීම දසනා පහ තබ්බා එතෙන්දි තාම කෙලෙස පරිනිබ්බායී තත්ත්වයට පත් වෙලා නැහැ. හැබැයි ඒ පුද්ගලයා සතර අපායෙන් සදහටම සහ මුලින්ම සතර අපායෙන් විදී නිදහස් වුණා. ඒක ලොකු දෙයක්. නමුත් කෙලෙස පරිනිබ්බායී පුද්ගලයා නැවත කාම ලෝකයක සුගති ලෝකයක උපදින්නේ නැහැ. ඒ පුද්ගලයා අනුසය උපද්දවන්නත් සුදුසු තත්ත්වයක් නැහැ. අනුසය උපදින්නේ නැහැ. ඒ නිසා අලුතෙන් අර පැවැත්ම පවත්වාගෙන යන්න උපකාර වුණ තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය උපදින්නේ නැහැ. හැබැයි උපාදානයේ මුල් තුන සබ්බ උපදී පජාති කළ නැති නිසා ඒ පුද්ගලයා අරහතුන් වහන්සේ අනුපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට පත් වෙලා නැවත අර උපාදානය කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. උපාදානයක් නැති කෙනෙකුට නැවත උපතක් ලබන්න බෑ. අයමන්ති මහජාති නත්තිදානි පුනම්බවෝ කිව්වේ ඒක. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ත්‍රිපිටකයේ තියෙන මේ කෙලෙස පරිනිබ්බායී සූත්‍රය ඉතාමත්ම වැදගත් අවස්ථාවක්, වැදගත් විදිහට විග්‍රහ කරලා තියෙනවා. හතර ආකාරයකට මේ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මේ වචන තුන කිසිසේත්ම ත්‍රිපිටක පරිවර්තනය කරපු පරිවර්තකයා මේක විග්‍රහ කළා නැහැ. විග්‍රහ කරලා තියෙන්නේ මහණෙනි මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයේහි විද්‍යාමානය සන්තෝ සංවිජ්ජමාන නැහැ. ඒක නිසා සන්තෝ සං දැකලා සංවලින් මිදී නිදහස් කළා සංවිජ්ජමාන. සංවලින් විනිවිද බලලා සං දැකලා හන් තේරුම් අරගෙන සංවලින් මිදී නිදහසු. කෙලෙස් වලින් මිදී නිදහසු. අනුසය නෝපදවන පුද්ගලයා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. ඒක පුද්ගලයා අඳුරෙන් මිදිලා ලෝකස්මි කියේ ලෝකකයේ අඳුර. ලෝකයේ මිදී මිදුණු පුද්ගලයා එහෙම නැත්නම් න ආගාමී පුද්ගලයා එහෙම නැත්නම් කාම ලෝක රූප ලෝක වලින් අර සුගති ලෝක වල උපදින් නැති පුද්ගලයාට කියනවා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මේවත් පරිවර්තනකයා පරිවර්තනය කරලා නැහැ. මෙහෙම වැරදියට පරිවර්තනය කරපු තේරුමක් නැති පරිවර්තනය කරපු ත්‍රිපිටකේ තමයි පනතක් දාලා මෙන්න මේ වැරදි දේ තමයි දැනටත් ඉදිරියටත් පාර්ථගෙන යන්න හදන්. මොකද හේතුව අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නැති වුණොත් එහෙම ආගමක් නැති වෙනවා. ඒක ඒ විදිහට පාර්ථගෙන යන්න තමයි මේ ආගම ඔය ආගම් කාර්යෝ ඔය ත්‍රිපිටකය කියන එක පරිවැරදි විදිහට පරිවර්තනය කළා. ඒක දැන් මේ මෙතෙන්දි මෙතන තියෙනවා සබ්බ ලෝකේ අනිබිරස සංඤී කිසිසේත්ම මේක පරිවර්තනය කළා නැහැ. තියෙන්නේ සියලු ලෝකයේ අනිබිරස සංඤා ඇත්තේ සියලු සංස්කාරයේ අනිත්‍ය නුවණින් දක්නාසුළු මෙම වැරදි විදිහට පරිවර්තනය කළ තින්. නමුත් අභිරත සංකාර තුන විග්‍රහ කරන්න ඕන. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර නිවැරදිව විග්‍රහ නොකරනවා නම් ඒ පරිවර්තනයෙන් වැඩක් නැහැ. නිවනට බාධක කාරණා තුන තමයි මේක. අභිරත සංඥා ඒ විදිහට තේරුම් නොගැනීම, සම්බ ලෝකයේ අනිබිරත සංඥා තේරුම් නොගැනීම, ඒ වගේම මරණ සංඥා. මරණ සංඥා කියන්නේ මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිත්‍ය සුඛාර්ථ මරණ දාන එක. මේ පුද්ගලය මේ පැවැත්මට බැඳෙන්නෙම උපාදානය කරගන්නෙම තණ්හාවක් ඇති වෙන්නෙම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිත්‍යසේ සුඛසේ අත්තසේ දකින්න. මේ නිත්‍ය සුඛාර්ථ මරා දාන්න පුළුවන් නම් ඒකට කරන්න ඕන අනිත්‍ය අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, විපරිණාම අනුපස්සනා කළා, නිත්‍ය සුඛාර්ථ මරා දාන එක. ඒක තමයි මරණ සංඥා. මේවා තේරුම් ගත්තේ නැතුව මේවා කියා දෙන්න බැරුව මේවා ගැන දැනීමක් නැතුව මගපල් ලබන්න බෑ. කෙලෙස පරිනිබ්බායී තත්ත්වයට හෝ අර අනුපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට හෝ සෞපදිශේෂ පරිනිබ්බායී තත්ත්වයට හෝ මගපල් ලබලා අරහත් වෙන්න පුළුවන් කමක් නෑ. ආගමේ නිවනක් නෑ කියන්නේ අඩුමාසෙන් සෝතාපන්න ඵලයට පත්වෙන්නවත් විද්‍යාක්‍රමයක් පාරක් පිළිවෙතක් ආගමක තියෙන්න බෑ. එහෙමනම් එහෙම තිබුණ නම් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ ආගම් හැට ගණනක් තිබුණ. අදට වඩා බලවත් ධ්‍යානලාභින් අභිඥ්ඥාලාබින් ඉශ්‍යවරු හිටිය. ඒ සියලු ආගමුත් ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරුවෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු හැටියට පෙර භාවිතයේ නොතිබූ පෙර නොඇසූ විරූ ධර්මයක් අලුතෙන් දේශනා කළා. ඉතින් මේ අලුතෙන් දේශනා කරපු නිවැරදි ධර්මය තමයි මේ කෙලෙස පරිනිබ්බායි තත්වයටත් අනුපදිසේස පරිනිබ්බායි තත්වයටත් අර දසනාපාතබ්බා තත්වයටත් පත් වෙන්නට උපකාර වෙන්නේ. ආගමේ සියලු දේ වහලා නිවන නිවන් මඟ වහලා මේකෙන් මේ නිවනින් වහලා පැවැත්ම තුළ අතරමං කරන ක්‍රමයක් තමයි ආගම කියන්නේ. ඒක නිසා ආගම තියෙන්න ඕන බහුතර ජනතාවකට. මොකද බහුතර ජනතාවකට නිවන් දකින්න බෑ. නමුත් නිවන් දකින්නට සුදුසුකම් තියෙන යම් පිරිසක් අද ජීවත් වෙනවා. මිනිස්සේ හැටියට උපත ලැබලා තියෙනවා. ඒ අයට අපි මේ නිවන් මාර්ගය, මේ නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න පමණයි මේ ධර්මය මේ විදිහට බුබ්බේ අනන්සුතේසු ධම්මේසු හැටියට දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා අපි කාරුණිකව ඉල්ලනවා මේ නිවන් මාර්ග දකින්නට සුදුසුකම් තියෙන මිනිස්සු මේ කෙලෙස පරිනිබ්බාහි තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දසනා පහතබ්බා තත්වෙන් සෝතාපන්න ඵලයට හෝ පත් වෙන්න පුළුවන් අය අද රටේ ලෝකේ ජීවත් වෙනවා. මේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රතිරූප දේශයේ ඉන්නවා. ඒ අයට මේ ධර්මය මග ආවරණය කළා වහලා ඒ අයගේ නිවන ආවරණය කරන්න එපැයි කියලා අපි කාරුණිකව ඔය සම්මත ආගම්වල ස්වාමීන් වහන්සේලාගෙන් නායක හාමුදුරුවන්ගෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ ධර්මය මතුවෙච්ච වෙලාවේ මේ ධර්මයේ නැවත නැවත යටපත් කරන්න නීති දාලා කෙටුම්පත් කරලා පනත් අදලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා දේශපාලකයොත් එක්ක එක්ක අහුවෙලා මේ නිවන මහන්නේ අනේක ආනන්තරිය පාප කර්මයකටත් වඩා බලවත් දෙයක් බව පැහැදිලිව දේශනා කරනවා, කියා දෙනවා, පෙන්නනවා. ඒ නිසා ඒ වයින් බැලකින්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මේක බොහොම ලොකුම ලොකු පාපයක්. මේ ධර්මය මතු වූ අවස්ථාවේ, මේ ධර්ම මාර්ගයේ එළි දැක් වූ අවස්ථාවේ මේ ධර්ම මාර්ගයේ මේ පාරමේ පිළිවෙත වහන්න කටයුතු කරන එක ලොකුම ලොකු පාපයක්. ලොකුම ලොකු අත්තතාපන පරත්තතාපන පාපයක් බවට පත් වෙනවා. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම මේක පාපයක්. ඒක නිසා ඒ ඉල්ලීමත් කරමින් අපි අද ධර්ම දේශනාව අවසන් කරනවා. නැවත අපි ධර්ම දේශනාවක් බලාපොරොත්තු වෙනවා ලබන සතියෙත්, 15 වෙනි සෙනසුරාදාත්, 16 වෙනි ඉරිදාත් කරන්න. ඊළඟට වෙසක් තියෙනවා 26 වෙනිදා. ඒ නිසා 26 වෙනිදා 27 වෙනිදා වෙසක් දවස් දෙකේ අපි ධර්ම දේශනා දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. 22, 23 සෙනසුරාදා ඉරිදා. නමුත් ඒ දවස් දෙක අපි විවේක අරගෙන 26, 27 පෝය වෙසක් දවස් දෙකේ ධර්ම දේශනා දෙකක් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු ලෝකවාසීන්ගේ නිවන් මඟ මතු කළා පෙන්වලා මේ කෙලෙස පරිනිබ්බාහි තත්වයට පත්වෙන්නටත්, අනුපදිසේස පරිනිබ්බාහි තත්වයට පත්වෙන්නටත්, ඒ වගේම ලස්සනා පහතබ්බා තත්වයට පත්වෙන්නටත් මඟ පිළිවෙත පාර පෙන්වා දීමේ චේතනාව ඇතුව. එහෙනම් අද දවල් දානේ සඳහා සහභාගී වෙන ඒ පින්වතුන් කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ 12ක් 15ක් ඉන්නවා. එයාටත් අපි අවස්ථාව ලබා දෙනවා. කාට හරි මොනවා හෝ පොඩි ප්‍රශ්නයක් හෝ තේරුනේ නැති දෙයක් හෝ පැහැදිලි කරගන්න දෙයක් තැනක් තියෙනවා නම් ඒ අයටත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. අවසරය රහතන් වහන්සේ ආහාරයේ පටිකූල සංඤ්ඤේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වේද? ආහාරයේ පටිකූල සංඤ්ඤේ පිළිබඳව වෙනම සත්‍රාට්ඨාන කුසල සූත්‍රයක් තියෙනවා. ආහාර සමුදය, රූප සමුදය, චත්තාරෝ ආහාරෝ. ආහාරයේ පටිකූල සංඤ්ඤේ කියන එකේ තේරුම මේ ඕලාරික එම නැත්නම් කැවලින්කාර ආහාර, ඕලාරිකං මා සුකුමං වා සංචේතන ආහාර, සම්පස් ආහාර, විඥාන ආහාර. මේ ආහාර කියන එක සිංහල භාෂාවේ තියෙන ආහාර කියන වචනේත් එක්ක පටලව ගත්තොත් වැඩේ වැඩියි. සිංහල භාෂාවේ ආහාර කියන්නේ කෑම බීම. මාළදී භාෂාවේ ආහාර කිව්වේ මේ පැවැත්ම, මේ ජීවිත පැවැත්ම නෙමෙයි, මේ සංසාර පැවැත්ම පවත්වාගෙන යන අවශ්‍ය වෙන විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර. එතකොට ඒවා පටික්කුල සංඤ්ඤේ. ඒක පිළිකුල් කරන එක නෙමෙයි පටික්කුල කියන්නේ. මේ කුලකයේ විදල බලලා අපි මේකෙ මිදි නිදහස් වෙන්නේ. ඒ කියන්නේ හතර විභංග කරලා වෙන බලන විදිහද? දැන් කෑම නැතුව හරියන්නේ නැහැ. මේ සමුදය අර ආහාර සමුදය, රූප සමුදය. ආහාර නිරෝධ, රූප නිරෝධ. රූප නිරෝධගාමී මාර්ගය, සමුදය නිරෝධගාමී මාර්ගය. එතකොට මේ සමුදය නිරෝධගාමී මාර්ගය තමයි ආහාරයේ පටිකූල සංඤ්ඤේ. ආහාරයේ පටිකූල සංඤ්ඤේ කිව්වොත් සමුදය නිරෝධගාමිනී මාර්ගය. සුපදේව අවසරයි ගෞරවනීය ආරාතුන් වහන්ස, ක්ලේශ පරිනිබ්බාන සූත්‍රයේ නැවත වතාවක් ඔබ වහන්සේ දේශනා කිරීම පිළිබඳව ඔබ වහන්සේට දීර්ඝායු වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ස්වාමීන් වහන්ස, මේ ක්ලේශ පරිනිබ්බායි සූත්‍රයේදී ක්ලේශ පරිනිබ්බායි, අනුපදිශේෂ පරිනිබ්බායි, සවපදිශේෂ පරිනිබ්බායි තුනයි. එතකොට ක්ලේශ පරිනිබ්බායි වලදී අපි කෙලෙස් වලින් නිදහස් වෙනවා. අලුතෙන් කෙලෙස් ඉපදවීම නවත්වනවා. හැබැයි උපාදානීය කරගත්ත මුල් තුන එහෙමම තියෙනවා. අපි අරහතුන් වහන්සේ එතකොට මේ අරහත් ඵලයේදී කරන්නේ රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ කියන මුල් තුන උදුරා දෙමින්. එහෙමයි. අනාගාමී ඵලයේදී කරන්නේ රාගක්කේ, දේශක්කේ, මෝහක්කේ නෙමෙයි, රාගදේශ කියන අනුසය අලුතෙන් උපදවීම නවත්වනවා. එහෙමයි. සෝතාපන්න ඵලයේදී කරන්නේ මේ පිළිබඳව තියෙන දැක්ම වෙනස් කරගන්න. පිරිසිදු කර ගැනීම. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසි දස්සනා පහතබ්බා. අරහතුන් වහන්සේ එතකොට අනුපදිශේෂ නිබ්බායි වීමේදී දැන් අපට ඇසට කන්ට නාසයට දිවට කයට මට ස්පර්ශ වන ධර්මයන් ඉදිරියේදී අනුෂේ නූපදිනවනම් රාගානුෂේ පටිඝානුෂේ මෙතෙන්දි මේ අනු උපදිශේෂ පරිනිබ්බායි කියන්නේ මේ උපාදානිය අලුතෙන් සිද්ධ කිරීම නවත්තනවා සදාටම. අනුෂේ නූපදීම නෙමේද? අනුෂේ නෙමේ, අනුෂේ කතාවක් නෙමේ. අනු කියන්නේ අලුතෙන් උපාදානය කර ගැනීම නවත්තනවා. අනු උපදිශේෂ පරිනිබ්බායි. එතකොට මේ අනුසේ කතාවක් නෙමේ තියෙන්නේ, උපාදානය අනු අලුතෙන් උපාදානය කර ගැනීම ශේෂයක්වත් සිද්ධ කරන්නේ නැහැ. මේ අලුතෙන් උපාදානය වෙන්නේ නැත්තම් අපේ අරහතුන් වහන්සේ එතකොට එතන අනුසේ උපදින්නත් බෑ නේද? නෑ, අනුසේ උපදින්නෙත් නෑ. එතකොට අරහතුන් වහන්සේ සෞපදිශේෂ කියන්නේ ආසවක්ද? සෞපදිශේෂ කියන්නේ මේ සදාටම නැවත මේ උපාදානය කරගත්තේ පරිහරණය කරන්නෙත් නෑ. සබ්බ උපදි සෞපදි කියන්නේ සබ්බ උපදි ශේෂ පරිනිබ්බායි. එහෙමයි. අරහතුන් වහන්සේ එතන ආසවක්කේද? ඒක රාගක්කයෝ, දේශයක්කයෝ, මෝහක්කයෝ, කම්මක්කයෝ, ආසවක්කයෝ ඔක්කොම කය. කයවීම. අර අනාගාමී ඵලයේදී එකක්වත් තාම කය කරලා නැහැ. කය වෙලා නැහැ. එතන තියෙන කෙලෙස් පරිනිබ්බායි විතරයි. කෙලෙස් විතරයි. එහෙමයි. දීගයි වේවා අරහතුන් වහන්සේ. අවසරය අනුබුද්ධ පියන් වහන්ස, දැන් ගන්ධ මේ අනාගාමී ගන්ධබ්බාස්ථාට පත්වෙච්ච උත්තමයා, එතකොට මොන හරි දැන් අරහතුන් වහන්සේ වුණත් සිව්පස්සේ පරිහරණය කරන්න ඕනේ. ඔව්. ඒ ගන්ධබ්බාවත්තායිද ඒ උත්තම ගන්ධය අබ්බ කරනවා. සුවඳ ගන්ධය විතරයි අබ්බ කරන්නේ. දැන් ආහාරයක තියෙනනේ වර්ණ ගන්ධ රසෝජා. එහෙමයි. එතකොට වර්ණගන්ධය ගන්ධය ආබ්බ කරනවා. ඒකයි ගන්ධබ්බ කියන්නේ. දැන් මෙහෙමයි අන්තර්භවික නම් ගන්ධය ආබ්බ කරනවා විතරයි කරන්න පුළුවන්. දැන් අන්තර්භවික අය ගන්ධය ආබ්බ කරන කී දෙනෙක් ඉන්නවද? අවස්ථා කීයකට තියෙනවද? දැන් පෘථග්ජන පුද්ගලයෙක් මිය පරලොව ගියත් මෞකුසකට ඔක්කාන්ති වෙන්න නම් ඒ පුද්ගලයා අන්තර්භවිකයි. ඒ පුද්ගලයාත් ගන්ධය ආබ්බ කරනවා. ඒක නිසා ඒකත් පුද්ගලයාත් ගන්ධබ්බ කියනවා. ඒ පුද්ගලයා හැබැයි මේ මගපල් ලැබලා හෝ නිවන් දැකලා හෝ මොකක්වත් නැහැ. ඒ පුද්ගලයා මෞකුසකට හෝ බිත්තරයකට හෝ එන්න අවස්ථාවක් ලබා ගන්නකන් ඉන්නවා. ඒ පුද්ගලයාත් ගන්ධබ්බ. ඒ පුද්ගලයාත් ගන්ධය ආබ්බ කරන්න ඕන. ඒ වගේම අනාගාමී තත්ත්වයට පත් වෙලා අර අසංකාර වූ සසංකාර වූ ඒත් ගන්ධය ආබ්බ කරමින් ජීවත් වෙන ඒ අය අර අන්තර්භවික ගන්ධබ්බ අනාගාමී ගන්ධබ්බ පුද්ගලයෝ. ඒ අය නැවත උපදින්නේ නැහැ. කාම ලෝකක සුගති ලෝකයට එන්නේ නැහැ. ආයි කොහෙවත් උපදින්නේ නැහැ. හොඳයි සෝවත් හසන්. ගෞරවනීය අරහතුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කර බල වර්ග පහේ ඔතක් බල යනු කුමක්ද? ඈ ඔතක් බල කියලා කිව්වේ අරහතුන් වහන්ස? මට වචනේ හවුන්නේ. ඔතක් බල කියලා කිව්වේ හිරි ඔතක් බල කියලා. ආ බල හිරි ඔතප්ප දෙක ලැජ්ජා බය. හිරි ඔතප්ප කියන්නේ මොකද්ද? ලැජ්ජා බය. දැන් ඔය අනුන් අඳගෙන ඉන්නේ මොකද? ලැජ්ජාවයි බයයි දෙකම තියෙනවා. දෙකෙන්ම මිදී නිදහස් වෙන්න තමයි අපි මේ මනුස්සය හැටියට වැඩ කරන්නේ. ඔය දැන් මුකවාට මට දාලා තියෙන බය. ඉතින් ඒක නිසා මේ බොහෝ පුද්ගලයෝ බැරළු වැඩ නොකරන්නේ, හොරකම් නොකරන්නේ බයට, ලැජ්ජාවට. ලැජ්ජාවයි බය තියෙනවා. හිරේ දාහයිද, දඬුවම් කරයිද, හොරා කියලා කියයිද, තව නොයෙක් දේවල්. ඒක තමයි හිරි ඔත්තප්ප කියන දෙක. මේක මනුස්සයෙකුට විතරයි මේ හිරි ඔත්තප්ප තියෙන, බල්ලෙකුට තියෙනවද? අර්ගෙකුට තියෙනවද? නායකුට ගැරන්ඩියකුට තියෙනවද? භූතයකුට පෙරේතයකුට නෑ, කාටවත් නෑ. තියෙන්නේ කාටද? මිනිස්සෙකුට විතරයි හිරියොත් අපලිය. අරහතුන් වහන්සේ සකෘදාගාමි සහ අනාගාමි ඵලයට පත් වීම සඳහා මේ බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යද? නෑ, සෝතාපට්ටි ඵලයට පත් වෙන්න විතරයි අවශ්‍ය. වහන්සේට කායික සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට ඉස්සෙල්ලා සද්දස කුල පුත්‍රස පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත විය යුතුයි. ඊට පස්සේ ආයි ජීවිත කාලේ කවදක්වත්, කොයි කාලෙක හරි සංසාරේ කවදක්වත් ආයි බුද්ධ ශක්තියට අනුගත වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සත්‍යවා අවසරයි ගරුවරයන් වහන්සේ, ඕරම් භාගයේ සංයෝජන සහ උද්දම් භාගයේ සංයෝජන පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු. ඔය දැන් ඕරම් භාගයේ සංයෝජන කියන්නේ බිමට බර සංයෝජන පහක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දිට්ඨි සංයෝජන තුනත්, කාමරාග පටික කියන කෙලෙස් දෙකත්. ඔය දෙකම බිමට බර වෙන ඕරම් භාගය. ඒ ඕරම් භාගිය සංයෝජන වලින් මිදුනට පස්සේ උද්දම් භාගිය සංයෝජන පහක් ඉතුරු වෙලා තිනවා. ඒවා රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා කියන පහ. ඒ පහ මිනිස්සෙක් හැටියට ඕනනම් මිනිස්සෙකුට මරණ සංඤී අනුගමනය කළා අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් තේරුණා, නිබ්බිදා විරාග නිරෝධා පටිනිසග්ගා සබ්බ උපදි කළා, ඔය ඒ පහත් ඉවර කරන්න පුළුවන්. නමුත් වෙන කාටවත් මිනිසෙකුට අර වෙන කිසිම කෙනෙකුට මේ පහ කරන්න බෑ. තව ප්‍රශ්නයක් තියෙනවා හරි හතුන් මහත්මයා. යම් කිසි කෙනෙක් වෛරයෙන්, ක්‍රෝධයෙන් අපි ඉස්සර හැසිරෙනවා නම් අපි ඒ වෙලාවේදී මෙත්තානුස්සතිය වඩලා අපි දැන් මොකද්ද ආයි ප්‍රශ්නේ කියන්නකෝ. කවුරු හරි කෙනෙක් අපි ඉස්සරහදී වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම්, කෑ ගහනවා නම්, අපි ඒ වෙලාවේ පරමෙත්තාව පැතිරෙවුවාම එයාගේ හිතටත් යම්කිසි සුවයක් ලබා දෙන්න පුළුවන්. අපි උපේක්ෂිතින් ඉවසලා ඉන්න එකයි. දැන් අර කසී භාරද්වාජ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ වැඩම කළා උදේ හිමිදිරි උදෑසන අර කසී භාරද්වාජ. කසී කියන්නේ කුසිකර්මය. මේ ගොවිතැන් කරන බමුණේ. මේ බමුණ කුමරුවපුරලා ගොයම් පාගල දැන් කිරිබත්තු වෙලා කනවා. කනතෙන්ට බුදුහාමුදුරුවෝ වැඩම කළා. බුදුහාමුදුරුවන්ට බැනගෙන බැනගෙන බැනගෙන ගියා. උඹ කුඹුරුවපුරන්නේ නැහැ, හාන්නෙත් නැහැ, මොකක්වත් නැහැ, හිඟා කනවා අනුන්ගේ ඒවා මෙහෙම මෙහෙම කියාගෙන. එතකොට බුදුහාමුදුරන්ට කේන්ති ගත්තද? දැන් අර බමුණ කේන්ති ගිහිල්ලාද? හැබැයි ඒ බමුණ කේන්ති ගියාට බුදුහාමුදුරුවෝ උපේක්ෂා සිටින් ඉවසගෙන හිටියා. ඉවසගෙන හිටලා මොකද කළේ? දැන් බැනලා ඉවරද බමුණ කියලා ඇහුවා. කියලා උපමාවක් උදාහරණයක් කිව්වා. උඹ උයාගත්තා නම් උඹම කණ්ඩ ඕන, උඹ බැන්න නම් උඹ මේක ගනින් කියලා. මේක බමුණට හොඳට වැදුණා. වැදිලා මොකද වුණේ? බුදුහාමුදුරුව එක ශේෂකින්වත් කේන්ටි ගත්තේ නෑ, වෛර කළේ නෑ, තරහ කළේ ගත්තේ නෑ. උපේක්ෂා සිටින් අර බමුණටත් කාරුණිකව ඉවසලා විමසලා බමුණට මන කිව්වා. බමුණ මග බල ලැබුවා. ඒක නිසා දැන් කවුරු හරි බනිනවා නම් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තමයිට ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්. ඈ හිතවතෙක් ඥාතියෙක් මිත්‍රයෙක් වෙන්න පුළුවන්. බනිනවා නම් ඔයා මොකද කරන්න ඕන? උපේක්ෂා සිටින් කලබල නොවි හිත කිලුටු කරගන්න නැතුව හිතේ කේන්තියක් වෛරයක් ඇති නොකර උපේක්ෂා සිටින් ඉවසලා විමසලා කටයුතු කරන්න. කටයුතු කරලා දැන් බොහොම සතුරු සිටෙන් කටයුතු කරන්න ඕන. යහපත් චේතනාවෙන් කටයුතු කරන්න ඕන. චේතනාව යහපත් වෙන්න ඕන. එතකොට ඔබේ හිත කිලුටු කරගත්තෙත් නැහැ, ගන්නෙත් නැහැ, අනික් පුද්ගලයාගේ හිත කිලුටු කරන්නෙත් නැහැ. දෙකම නැත්නම් ඔබ ජයගත්තා. දෙකෙන් එකක් හරි තියෙනවා නම් වැරදි නම් ඔබ පරාද වුණා. ඔබ හිත කිලුටු කරගත්තොත් අනුන්ගේ හිත ඔබ කිලුටු කරොත් ඔබ පරාජයයි. ඔබේ හිත කිලුටු කර නොගත්තොත් අනුන්ගේ හිතත් ඔබ කිලුටු නොකරොත් ඉදිරියට ඔබ ජයගත්තා. අවසරයි රහතුන් වහන්ස. අනාගාමී පුද්ගලයේ අනාගාමී උත්තමයෙක් ආනපාන කෙරෙන්නේ නැද්ද? අනුසයිප දෙන්නේ නැත්තම් ස්වාමීන් වහන්ස මට තේරුණේ නැහැ. අනාගාමී උත්තමයේගේ අනුසය ඉපදෙන්නේ නැත්තම් ආනපාන කෙරෙන්නේ නැහැ. ඒත් ආනපාන සති සමාධිය වඩන්න ඕන. මොකටද? මුල උදුරන්නේ. ඒ කියන්නේ අනුසය උපදින්නේ නැහැ දැන්. ඔව්. අනාගාමී ඵලයට පත් වූ උත්තමයාගේ අනුසය උපදින්නේ නැහැ. හැබැයි තාම උපාදානයේ මුල තියෙනවා. උපාදාන මුල් තුන, රාග මුල, දේශ මුල, මොහ මුල තියෙනවා. මුල උදුරන්න දැන් නැවත හතර කමටහන් කරන්න ඕන. දීගංවා විදියට දීගංවා රසංවා දෙකම කරන්න ඕන. මෙත් අර හතර කමටහන්ම අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී, සබ්බ උපදීපජාති කරනකම් කරන්න ඕන. දුක් නිරෝගේ වේවා. දැන් අනුසය උපදින් නැති නිසා අර මෙත්තානුසතිය, අසුභානුසතිය වලින් වැඩක් නැහැ. ඇ මරණානුස්සති බුද්ධානුස්සති දෙක වඩන්ඩුව. රහතුන් වහන්ස කෙලෙස් ප්‍රහාණය කිරීමේ ක්‍රියාවලියේදී සඳහන් වෙන සම්මා භාවීයමානෝ සම්මා අනුපරිවර්තීයමානෝ කියන වචන දෙක සංහා කියන වචනෙම තියෙනවා. රාගයේ දේශයේ මෝහයේ මිදී නිදහස් වෙන එක. ඒක තේරුම් ගත්තාම ඇති. සංමා කියන වචන දෙකක්. සං කියන්නේ මොකද්ද? නැවත වචන තුනක්. රාගයේ දේශයේ මෝහෙන් යමක් එකතු කරගන්න ඕන නම් සං. ඒ එකතු වෙන්නේ නැනේ මිදී නිදහස් වෙනවා නම් මා. සම්මා කතමේ සම්මා කියල ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. අනුපරිවර්තයේ අනුසය අලුතෙන් උපදින්නට එන අනුසය අනුපාද නිරෝධයෙන්ම නොඋපදවාම ප්‍රහාණය කළ පරිවජ්ජයේදී ප්‍රහාණය කළ ඉවත් කළ අස් කරනවා. පැහැදිලි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝාස අධිෂ්ඨාන කරනවා. අවසරයි අරහතුන් වහන්ස. අනුකම්පාවෙන් මේ කාරණේ කියලා දෙන්න රහතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංඨාන සූත්‍රයේ අවසාන ඡේදයේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනවා අපේ රහතුන් වහන්සේ. අයං උච්චති භික්ඛවේ බිකු වසී විතක්ක පරියාය පතේසු කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා යම් විතක්කං ආකාංකිසති යම් විතක්කං විතක්කේසති යම් විතක්කං නාකාංකිසති න නං විතක්කම් විතක්කේසති. ඊට පස්සේ අපි මේ විතක්ක ਵਿਚාර සවිතක්ක සවිචාර හැටියට කරන්න ඕන දෙයක් තියෙනවා. අවිතක්කා ਵਿਚාර හැටියට අත්අඩින්න ඕන දෙයක් තියෙනවා. ඒ දෙක දෙපැත්ත තමයි ඕක යං විතක්කේටි විතක්කට කියන්නේ අර සවිතක්ක සවිචාර කරන්න ඕන. මේක ඇත්ත වශයෙන් දැන් කාම විතක්කයක් ਵਿਚාරයක් ආවොත් නෙක්කම්ම සවිතක්ක සවිචාර කරන්න ඕන. ව්‍යාපාද විතක්කයක් ਵਿਚාරයක් ආවොත් අව්‍යාපාද සවිතක්ක සවිචාර පවත්වන්න ඕන. එහෙම නැත්නම් ආනපාන සති සමාධිය වැඩෙන්නේ නැහැ. එහෙමයි. අරතුන් වහන්සේගේ අවසානයේ තියෙනවා අච්චෙච්චි තණ්හං වවත්තායි සංයෝජනං සම්මා මානාභිසමයා අන්තමකාසී දුක්ඛස්සාති. අර සබ්බාසව සංවර පරියාය සූත්‍රය අන්තිමට තියෙන්නේ ඔය ටික නෙමෙයිද? එහෙමයි. අච්චෙච්චි තණ්හං. හය දොරින් වැගිරෙන කෙලෙස් කපා දානවා. කපා දානවා. ආ තණ්හා විවත්තයි සංයෝජනං. සංයෝජන රසරට බැඳුන බැමි 10ම කපලා දානවා. සම්මා මානාභිසමයා රාගයෙන් දේශයෙන් මොහේ මිදී නිදහස් වුණ අර අභිමානයේ සම්මා අදි සම්මා අදිමා සම්මතයට පත් වෙනවා. ඒ වගේම දුක් පැවැත්ම අවසන් කරනවා කෙලවර කරනවා. අර ඕක සූත්‍ර ගණනාවකම තියෙනවා. සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තමයි ඕක මූලිකවම තියෙන්නේ. එහෙමයි අර තුන් වාස මේකේ අර සිංහල පරිවර්තනය එහෙනම් ගොඩක්ම වැරදි නේද? සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන්ම වැරදි. එමනේ මේ කොමිටු දාලා මේ ඔය වැරදි පරිවර්තනය රහටි කරන්න හදන්නේ. ඉවන් මග අපි දැන් මේ බැහිලා තිබුණ ඔය පරිවර්තකයෝ වැරදියට ලියලා තිබුණ දේ හරියට මේ නිවන් මග විවෘත කරන විදියට පරිවර්තනය කළ හරියට කියන එක මේක නම් ඒගොල්ලන්ට ඉවසන්න බැරි. මිනිස්සු නිවන් දකින්න කල්පනා කරන්න මේ කටයුතු කරන්න මිනිස්සුන්ට නිවන් දකින්න මග විවෘතයි කියන බයට මිනිස්සු නිවන් දැක්කොත් ඒගොල්ලන්ට පැවැත්මක් නැති නිසා. අරහතුන් වහන්ස ඒ අයටම තේරුම් ගන්න පුළුවන් නේද අරහතුන් වහන්ස දැන් මේ දෙපැත්තේ අය මොකද්ද කරන්න කියලා තේරුම් ගත්තොත් ඒගොල්ලෝ දේශයෙන් දඟලනවා මේගොල්ලෝ මෛත්‍රිය තේරුම් ගන්න බෑනේ. එදා බුදුහාමුදුරුවෝ හිටිය කාලෙත් බුදුහාමුදුරුවෝ කිව්ව දේ වැරදි කිව්වා මිසක් අපි කියන දේ හරි කිව්වා මිසක් ඕක තේරුම් ගන්න බෑ. ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. ඒගොල්ලන්ට ඕන දිව් සැප රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලබ ලබ මේ ගමන යන්න. දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින කාල යන යන්න. ඒකනේ ඒගොල්ලන්ගේ පරමාර්ථය. ඒකනේ ඒගොල්ලන්ගේ චේතනාව. ඒකනේ ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව. එහෙමයි අරතවාස දීගායි වේවා. අවසරයි ස්වාමීන් වහන්ස, අසංකාරික සසංකාරික තියෙන දෙක පොඩ්ඩක් පැහැදිලිමක් කරන්න. දැන් ඇත්ත වශයෙන්ම සසංකාරික අසංකාරික කියන එකේ තේරුම දැන් ඇත්ත වශයෙන්ම අර යම්කිසි ගන්ධබ්බ තත්ත්වයට පත් වුණාට පස්සේ අර ගන්ධය අබ්බ කරන්න ඕන වෙන්නේ සසංකාරික. ගන්ධය අබ්බ නොකරන්නේ අසංකාරික. ඒගොල්ලන්ට අර ගන්ධයක් හෝ ආග්‍රහණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒක අසංකාරික. නමුත් ඒකේ දැන් ඒකට හේතුවකුත් තියෙනවා. හේතුවන් නිසා ඉන්නේ ඵලය. දැන් අර කිප්මා ප්‍රතිපදා තමයි සසංකාරික. ධඤ්ඤා ප්‍රතිපදා තමයි අසංකාරික. ඒ කියන්නේ ධ්‍යාන ලැබලා අසඤ්ඤ තත්ත්වයට අර ඒ කියන්නේ ඒකෙ මිදී නිදහස් වෙන ධානාහරා මිදී නිදහස් වෙලා ඉන්ද්‍රිය ධර්ම බලගන්නවා. පුද්ගලයා අසංකාරිකයි. අර ධාන නොලබා අර මරණ සංඤී සබ්බ සංකාරයේසු අනිච්ච සංඤී සබ්බ අනිබිරද සංකාර තේරුම් අරගෙන කටයුතු කරන පුද්ගලයා සසංකාරිකයි. ඒ පුද්ගලයාට ගන්ධබ්බය අවශ්‍යයි. ගන්ධය අබ්බ කරන්න අවශ්‍යයි. අනික් පුද්ගලයාට ගන්ධය අබ්බ කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ සසංකාරී එක්කෙනාට ගන්ධය අබ්බ කරන්න අවශ්‍යයි. අසංකාරී පුද්ගලයා අර අසඤ්ඤතලයට වගේනේ දැන් බ්‍රහ්මත්වයටපත් වෙන්න ධ්‍යාන ලැබලන්න තියෙන චතුත්ථ ධ්‍යානෙට. ඒ නිසා අසංකාරිකයි. එහෙමයි. එතකොට සමහරවිට ගන්ධය අබ්බ කෙනෙක් කෙනා මේ මේ විශ්වය තුළම ඉන්නවද එතකොට? නැතුව අපි ආශ්‍රයෙන්ම ඉන්නේ. අපි මේ බුද්ධ පූජාව පූජා කළාම ඔය සසංකාරික ගන්ධබ්බිය මොකද කරන්නේ? ආර්යයන් වහන්සේලා අනාගාමි කෙලෙස් පරිනිබ්බායක මේ ගන්ධය අබ්බ කරන්න එනවා. එතකොට සෑම බුද්ධ පූජාවකට මෙහෙම එනවද? නියම විදිහට නිවැරදිව බුද්ධ පූජාව පූජා කළොත් ඒ ගන්ධබ්බිය ඇවිල්ලා ආග්‍රහණය කරලා ඒක ආහාර කොට ගන්නවා. ගන්ධය අබ්බ කරගන්න. එහෙමසම දැන් අපි අර දානයක් දෙනකොට ආයුර්ණ සැප බල ප්‍රඥා කියලා පහක් ලැබෙනවා කියනනේ. එතනි ස්වාමීන් වහන්සේ වර්ණේ ඒක නම් මේ වැරදි වාක්‍යයක්. ඒක මේ ආගමේ තියෙන වැරදි වාක්‍යයක්. එතන ස්වාමීන් වහන්සේ වර්ණේ කියන්නේ මොකද්ද? එහෙම ඔය දැන් වර්ණ ගන්ධ රසෝජා හතරේ අවු තියෙනවනේ. නමුත් මේකේ තියෙන්නේ ගන්ධ නම අබ්බ කරන්නේ. වර්ණයක් තියෙනවා ඒකේ. ගන්ධයක් තියෙනවා අබ්බ කරන්නේ. ඕජස් තියෙනවා. ඕජා කියන්නේ මේ අපි හිටපු ඕජස් නෙමේ. දැන් ලේ ධාතුවට එහෙම නැත්නම් පැවැත්මට ජීවිත පැවැත්මට උපකාර වන ශක්තියක් හැකියාවක් තියෙනවා. එතන නිසා මේ සර දැන් ඔය දැන් අපි දානේ දීපියෙක් කෙනාට මේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියලා පහක් ලැබෙනවා කියනවනේ. ඒක ඉතින් මේ ආගමේ තියෙන එකක් නේ. ආ එතන. එහෙම දෙන්න බෑ. එහෙම ගන්න බෑ කීයටවත්. දානය දීල් ප්‍රඥාවක් දෙහෙනගෙන මේ ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙන්න එපා. එහෙනම් දාන දින හැමෝම දාන දෙනවනේ එහෙනම්. සිල් රැක්කත් ප්‍රඥා ඉන්ද්‍රිය නැහැ, දානි දුන්නත් නැහැ, භාවනා කළත් ප්‍රඥා ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. ධර්මයේ දේශ අහන්න ඕනේ. ධර්මයේ අහලා ධර්මයේ අනුගමනය කළා මේ පාර අනුගමනය කළොත් නම් ප්‍රඥා ඉන්ද්‍රිය බලගන්නනවා. එහෙමයි. සද්දස්ස කුල බුද්දස්ස නූනොත් ප්‍රඥා ඉන්ද්‍රිය බලගන්නෙන්න බෑ. එතකොට අර ටික අර වැරදි කියමනක් තමයි ඒවා ඉතින් මේ පස්සේ ආගමේ හදාගත්ත මිනිස්සුම රවට්ටන්න හදාගත්ත දේවල් ආයුෂ අපවර්ණ ප්‍රඥා ලැබෙනවා කියලා. ඒක ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළා නැද්ද කොහෙවත් සූත්‍රයක? ওই විදිහට දේශනා කළා නැහැ. සූපත් වේවාදී. ඔය පස්සේ කාලේක අටුවාවල තියෙන වැරදි දේවල්. සූපත් වේවාදී. දැන් ආයුෂ බල සැප වැඩෙනවා නම් තව පැවැත්ම නෙමෙයිද? නිවනද? නිවනේ වදිනවද? නිවනේ ඕන එකක්වත් නැහැ. අපි අපිට ආහාරය ඕන පැවැත්ම සඳහා. ආහාරය ඕන මේ ශරීර කූඩුව පවත්වාගෙන යන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා තාක්කල්. එහෙමයි සර්. මේ ශරීර කූඩුව උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සමුදය නිරෝධ කරන්න. එහෙමයි. එතකොට සමුදය නිරෝධ කරන්නේ නැත්නම් ආහාර අරගෙන ඒ බුදුන ණය වෙනවා. ණය වෙනවා. සංසාර ගමන ගිහලා දුක් විඳිනවා. මේ ආහාර නෙමේ සිව් පසයම ඕමනා කරන්නේ සමුදය නිරෝධ කරන්න. සමුදය නිරෝධ කරන්නේ නැත්නම් මේ ආහාර අරගෙන සිව් පසයම අරගෙන මොකද වෙන්නේ? ණය වෙනවා. නිවන් දකින්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳ සුපත් වේවා. අවසරයි රදුන් වහන්ස, වහන්සේ දැන් දේශනා කළ ධර්ම දේශනාව අනුව මේ පරිනිබ්බාණය වෙන ආකාර කීපයක් පැහැදිලි වුණා. එයිදී ඒ හැම අවස්ථාවකම මාර්ගඵල ලැබූ කෙනෙකුට තමයි එම අවස්ථාවන් උරුම වෙන්නේ භාවිතයට ගත යුත්තේ. දැන් වර්තමාන සමාජයේ අද තියෙනවා අපවැත්වීම කියලා සම්මතයක්. මේක බුද්ධ දේශනාවේ දේශනා වෙච්ච දෙයක්ද, එහෙම නැත්නම් මෙය අදාළ වෙන්නේ කොයි වගේ කෙනෙකුටද කියන එක පැහැදිලි කරලා දෙන්න. ඔව්, බුද්ධ දේශනාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම කියලා තියෙනවා පවත්තිතං අප්පටිවත්තියං. ඔය දෙකම කියලා තියෙනවා. පවත්තිතං අප්පටිවත්තියං. මේ පැවැත්ම පවත්වාගෙන යන පුද්ගලයාට පැවැත්ම අවසන් කරගන්න. අප්පටිවත්තිය ධර්ම දේශනාවේ තියෙනවා, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. මොකද්ද මේ අප්පටිවත්තිය? මේ කෙලෙස් පැවැත්ම. මේ කෙලෙස් උපදවා ගැනීම නවත්තන්න. එතකොට මේ කෙලෙස පරිනිබ්බායි දැන් මේක ඇත්ත වශයෙන්ම පරිනිබ්බායි කියන්නේ නිබ්බායි කියන්නේ මේ බැම්මෙන් මිදී නිදහස් වීම. සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි කෙලෙස පරිනිබ්බායි අනුපදිශේෂ පරිනිබ්බායි සෞපදිශේෂ පරිනිබ්බායි ඔක්කොම පරිනිබ්බායි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මොකටද? පරිනිබ්බුතෝසෝ භගවා පූර්ණ වශයෙන් බැමිතුනෙන් මිදී නිදහස් වූ භාග්‍යවතුන් වහන්සේ අනුන්ටත් ධර්මය දේශනා කරනවා අනුන්ටත් බැමිතුනෙන් මිදී නිදහසින්. මොකද බැමිතුන රාග බැම්ම දේශ බැම්ම ම එතකොට නිබ්බිදා කියන්න මොකද මේ බැමිතුනෙන් මිදී නිදහස්වීම. දැන් අද ත්‍රිපිටක පරිවර්තකයෝ දාලා තියෙන මොකද නිබ්බිදා කියන හැමතැන්ටම කලකිරීම. කලකිරීම කියන වචන තම පරිවර්තනය කළට ති ඔය කලකිරීම කියන එක පවත්ව ගන්න තම අර කමිටු දාලා පනත් හදලා අර මේ නීති දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හදන්නේ මේ මේ නිබ්බිඩා කියන එකට පරිවර්තනය කරලා තියෙනවා කලකිරීම මේ කලකිරීම පවත්ව ගන්න. බලන්න මොන තරම්නම් මේ ධර්මයට විනාශයක් කරන්නද ඔය කටයුතු කරන්න හදන්නේ කියලා. මේ ධර්මයේ මතු වූ අවස්ථාව. මේ ධර්මයේ දැන් මතු වෙලා තියෙන්නේ මේ නිබ්බිඩා කියන වචනේ කලකිරීම නෙමේ මේ බැමිතුනේ මිදී නිදහස් වීම. බැම්මෙන් බානෙන් මිදී නිදහස් වීම නිබ්බිදා. බාන නිබ්බාන. සුවපත් වේවා සෝන්න. හොඳයි එහෙනම් දැන් අපි අවස්ථාව ලබා දෙමු. අද ටිකක් වෙලා ගියා. නමුත් අන්තර්ජාලයට අපි විනාඩි 45ක් විතර අවස්ථාව තියෙනවා. හොඳයි එහෙනම් අන්තර්ජාලයට අපි අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. විපස්සී බුදු පියාණන්ගේ පටන් සියලු බුදු පියාණන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලැබමින් අවුරුදු 1800ක පමණ කාලයක් වැසී යටපත් තිබූ උතුම් ගෞතම බුද්ධ ශාසනය අත ධම්ම නිරුක්ති පරිසම්මිදා ඥාන සහිතව නැවත මතු කළ ගෞතම බුදු පියාණන් ජීවමාන කළ උතුම් සෝතාවත්ති ඵලයටපත් සුමන සමන මහරජත්වම යන්වන ප්‍රඥාතික ගෞතම බුද්ධ ශාසනය නැවත පණ පිහිට වූ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම වේවා. අධර්මය දිරිවි මේ උතුම් සිරිසත් ධර්ම මේ හෙළිබින් බැබලේවා කියා සත්‍යක්‍රියා බලයක් පතුරවමින් අපි සියමුණ දෙනා මේ මොහොතේ මදක් අදිෂ්ඨාන කරමු. සාදු සාදු සාදු සුපත් දේව සෙලොන් දෙනා අරිහතුන් වහන්සේ අවසරයි. අජ්ජත්තේ වෙනමත් බහිජ්ජත්තේ වෙන වෙනමත් දැනේ. පිරිහෝ අපිරි ඒ නිසා නොදැනේ. කාමරාග පටිග වලින් වෙන් වෙන්න එය පහසුවක් නේද? මොකද්ද ප්‍රශ්නේ ආයේ අහන්නකො. අරිහතුන් වහන්සේ අවසරයි. අජ්ජත්තේ වෙනමත් බහිජ්ජත්තේ වෙනමත් වෙන වෙනම දැනේ. පිරි හෝ අපිරි ඒ නිසා නොදැනේ. කාමරාග වලින් වෙන් වෙන්න එය පහසුවක් නේද? ඔව්. දැන් අසුතවත් පුතඥන පුද්ගලයෙකුට මේ අජ්ජත්තං වා බහිද්ධා වා කායේ කායානුපස්සී දෙකම තේරුම් ගන්න බෑ. තමන්ගේ ඇතුළාන්තය කිලුටු වෙන්නේ කොහොමද? තමන්ගේ මේ බිමට බර වෙලා බාහිර අන්තය කිලුටු වෙන්නේ කොහොමද? බාහිර උපාදානිය සහ ඇතුළාන්තයේ අධ්‍යාත්මික උපාදානිය දෙක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ අජ්ජත්තං මා බහිද්ධාවා දෙක තේරුම් ගත්තොත් අජ්ජත්ත බහිද්ද ඒ පුද්ගලයාට බොහෝ දේවල් ධර්මයේ තේරෙනවා. ඒ නිසා මේක දෙකම තේරුම් ගත්ත පුද්ගලයා අජ්ජත්ත කියන්නේ මේ මමත්වය. එතන් මම ඒසෝ අමත්මි ඒසෝ මේ අත්තාටි කියන්නේ බහිද්ද. ඉතින් ඒක නිසා මේ අජ්ජත්ත බහිද්ද දෙකම තේරුම් ගත්ත පුද්ගලයා අධ්‍යාත්මික ඇතුළාන්තයේ යමක් උපාදානය කරගන්නෙත් නැහැ. බාහිර වශයෙන් පිට වස්තු වලට, ද්‍රව්‍ය වලට, තැන් වලට, අවස්ථා වලට පුද්ගලයන්ට, සත්වයන්ට, ඔය දූ දරුවේ යාන වාහන ඉදකඩම් සබ්බ සකල මනාම බාහිරයි. තමන් තමා අජ්ජත්තය. ඉතින් ඒක නිසා මේ අජ්ජත්තං වා බහිද්ධාවා දෙකම තේරුම් ගත්ත පුද්ගලයා දෙක දෙපැත්තෙන්ම දෙකෙන්ම මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. කායේ කාය අනුපස්සී විහෙරති. අවසරයි අරිහතුන් වහන්ස, දුක්ඛ වේදනාවේ අනිච්ච බලන්නේ කෙසේද? දුක්ඛ වේදනාවේ අසාදය ආදීනවේ නිස්සරණේ කුමක්ද? දුක්ඛ වේදනාවේ අසාදයක් තිබේ නම් නම් ස්පර්ශ ආයතන හයටම දුක්ඛ වේදනා ගෙන දෙන අපායගාමී සත්වයන්ට දුක්ඛ වේදනාවේ අසාදයක් විඳීද? දුක්ඛ වේදනාම නෙමේ ආස්වාදය, දුක විඳවා විඳවා මෙනෙහි කිරීම. දැන් ඔය කෙනෙක් මැරුණහම තමන්ගේ හිතවත ඥාතියෙක් ඇයි අර පුද්ගලයා හැපි හැපි පොළොවේ හැපි හැපි වැලපි හැලපි අඩන්නේ? අර සෝජති කිලමටි පරිදේවති උරත්තා ලිංකන්තති සම්මෝහං ආපජ්ජති. මේ චචක්ක සූත්‍රයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ විඳවන ආකාර හයක්. සෝජති කිලමටි පරිදේවති උරත්තා ලිංකන්තති සම්මෝහං ආපජ්ජති. ඒ පිය පියවර පහම නිසා විඳවා විඳවා යම් ආස්වාදයක් ලැබෙනවා. ඒ දුක විඳවා විඳවා කටයුතු කිරීම ආස්වාදයක් නොවෙනව නම් ඒ විදිහට වැළපි වැළපි හැපි හැපි කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් තමන්ට උරුම වෙන ආදීනව ආනිසංස නිවැරදිව තේරුම් ගත්තා නම් ඔය ආකාරයට කටයුතු කරන්නේ නැහැ. අර පටිඝානුසය උපදින බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒකයි ආදීනව ආනිසංස නොදන්නවා කියන්නේ. ඉතින් ඒක නිසා ඒක ආස්වාදයක්, ඒක තාවකාලික සුවයක්, ඒක යම් ඒ විඳවීම සුවයක් බවට පත් කරගන්න. දැන් ඔය තමන්ට ප්‍රිය මනාප කෙනෙක් මැරුණට පස්සේ ඔය හැපි හැපි අඳන්නේ වැළපෙන්නේ අර නොයෙක් අඬ අඬ ඉන්නේ දවසක් දෙකක් මතක් ගුණ සිහිපත්. ඒක විඳවීමක්. ඒක තමයි ඒක ඒක අර විඳවා විඳවා ආස්වාදයක් ලැබෙනවා. ඒකෙන් ආස්වාදයක් නැත්නම් ඔය අඬන්නේ නැහැ වැළපෙන්නේ නැහැ සම්මෝහං ආපජ්ජති තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අවසරයි අරිහතුන් වාස, අප ජීවත්වන 31 තලයේ ආරම්භය හෝ ලෝක සත්වෙන්ගේ මනෝමය කායේ ආරම්භය පිළිබඳ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර තිබේද? කෙලෙස් නැසීමෙන් නැවතිය හැකි කෙලෙස් සහ කර්මය නිසා හැඩගැසී ඇති මෙම සසර ගමනේ ආරම්භය ඇති වූ කෙසේද යන්න පිළිබඳ යම්කිසි දේශනාවක් තිබේ නම් පහදා දෙන්න. ඔව්, බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා මේ ඇසිය නොඇසිය යුතු ප්‍රශ්න හතරක්. පළවෙනි එක ලෝක විෂය, දෙක කම්ම විෂය, තුන්වෙනි එක සත්ව විෂය, හතරවෙනි එක චිත්ත විෂය. මේ කරුණු හතර පිළිබඳව බුදු කෙනෙකුටවත් කෙලවලක් අන්තයක් අවසානයක් හෝ පටන් ගැනීමක් හෝ දකින්න බලන්න බෑ, විග්‍රහ කරන්න බෑ. මේ විග්‍රහ කරන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාගේ නිවන් මඟ හොයන එක වැවෙනවා, පැටලැවෙනවා, අතරමං වෙනවා. ඒක හින්දා බුදුහාමුදුරුව මේවා අභිව්‍යාගත ප්‍රශ්න හැටියට, එහෙම නැත්නම් සාකච්ඡා නොකළ යුතු ප්‍රශ්න හැටියට මේවා කිසිසේත්ම කාටවත් උදව්වක් උපකාරයක් නිවනට බාධාවක් මිසක් උපකාරයක් නොවන කරුණු හතරක් හැටියට තමයි මේ ලෝක විෂය, කර්ම විෂය, චිත්ත විෂය, සත්ව විෂය විග්‍රහ කරේ. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේ නිවන් දකින්නට ඔය කරුණු හතර එකක්වත්ම අවශ්‍ය නැහැ. නිවන් දකින්න නම් මේ වර්තමාන මොහොතේ ඔබේ හිත කිලුටු වෙන එක නවත්තලා හිත පිරිසිදු කරගන්න කටයුතු කරන්න. වර්තමාන මොහොතට හිත පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච බිහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියලා බුදුහාමුදුරුවෝ 21 වරක් මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ ඕකයි. අතීතයේ අන්නත් එපා සබ්බාසෝ සූත්‍රෙත් කිව්වා අරෝසින් අතීත මද්දානං අනාගතය දන්නත් එපා නූපන් භවිෂාමිනකෝ අනාගත මද්දානං. ඒ දෙකටම යන මිනිස්සු අර ඔය ඔය විෂයන් පිළිබඳව කටයුතු කරන පුද්ගලයෝ ඒගොල්ලෝ නිවන වහගන්නවා ඔය කරුණු නිසාම. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම එකක දෙකක නෙමේ ගණනාවක දීලා තියෙනවා මේ කර්ම විෂය, සත්ව විෂය, චිත්ත විෂය, ලෝක විෂය ගැන කල්පනා කරන්න කටයුතු කරන්න එපා. කල්පනා කරන්න ඕනේ තමන් ගැන, තමන් ගැන කටයුතු කළා තමන් පිරිසිදු වෙන්න, තමන් කිලුටු වෙන කරවත්තන්න කටයුතු කරනකොට නිවන සාක්ෂාත් වෙයි කියලා. අවසරයි අරිහතුන් වහන්ස, මනුෂ්‍ය ලෝකයේදීම අනාගාමී වන කෙනෙක් දිට්ඨේව ධම්මේ අසංකාරී හෝ සසංකාරී පරිනිබ්බායි වන පුද්ගලයෙක් වෙන්න ඕන නේද? එවිට කාමලෝකයක ඉන්න නිසා අනුසේ බිහිවනවා නේද? දැන් මෙහෙමයි, දැන් අනාගාමී පත්වයට පත් වූ පුද්ගලයෙක් දිට්ඨේව ධම්මේ සසංකාරික හෝ අසංකාරික දෙපැත්තෙම ඉඳෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා, මනුෂ්‍ය ලෝකේ මිය පරලොව යන්න ඉස්සෙල්ලා අරහත් ත්‍ත්වයට පත් උනේ නැත්නම් ඒ පුද්ගලයා ඔය මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලෙත් අනාගාමී ත්‍ත්වයට අනුසය උපද්දවා ගන්නේ නැහැ. හැබැයි උපාදාන මුල කපලා නැහැ. උපාදාන මුල කපා දාන්න නම් සබ්බ උපදි පජාති කරන්න නම් අර අනු උපදි ශේෂ පරිනිබ්බායි වෙන්න ඕනේ. එතකොට අනුපදේශ පරිනිබ්බායි කියන එකක්, කෙලේශ පරිනිබ්බායි කියන එකක්. කෙලේශ පරිනිබ්බායි තත්වයට පත් වූ අනාගාමී පුද්ගලයා දිට්ඨේව ධම්මේ, මේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම මේ දිට්ඨ ජීවිත කාලය තුළදී අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා ඒ අනාගාමී ඵලයේ ජීවත් වෙන තාක් කල් අනුසය උපද්දවා ගන්නේ නැවැත්තුවා. හැබැයි තාම මුල කපන්න බැරි වුණා, අර උපාදානය තාම තියෙනවා. මේකයි වෙනස. අවසරය අරිහතුන් වහන්ස, අනාගාමී උත්තමයා තුළ අවිජ්ජා අනුසයවත් සකස් වන්නේ නැද්ද? ආයන ප්‍රශ්නේ, අනාගාමී අනාගාමී උත්තමයා තුළ අවිජ්ජා අනුසයවත් සකස් වන්නේ නැද්ද? නෑ, සකස් වෙන්නේ නෑ. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය අලුතෙන් උපදින්නේ නෑ. හැබැයි මුල කැපෙන්නේ නෑ, කපලා නෑ. උපාදානයේ මුල කපලා නෑ. උපාදානයට හේතුව අර මුල් බෑගෙන තිබීම. මුල තමයි රාග මුල, දේශ මුල, මෝහ මුල තමයි උපාදානය. ස්වාමීන් වහන්සේ අවසරයි, ඔබ වහන්සේ කසීබාද භාරද්වාජ බමුණා ගැන දේශනා කරන විට අපිට එහි චිත්‍රයක් මනසේ මැවෙනවා, කතන්දරයක් වගේ. එය රූප රාගයක් නේද? නෑ, ඉතින් ඒ වගේ දේවල් දැන් ඔබත් අර කමත්වල ගොයම් පෑගුවා නම් උදේ පාන්දර රෑ එළි ඒ කාලේ අපිත් එහෙම තමයි. ඇත්ත වශයෙන්ම පොඩි කාලේ අපිත් ඔය රෑලි වෙනකන් ගොයම් පෑගුවා. ඔය චිත්‍රය මැවෙනවා. ඒ මැවුණට ඒක දිගේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වලා තමන්ගේ හිට කිලුටු කර නොගන්නව නම් ඒක වරදක් නෑ. ඒවා මතක් වෙනවා තමයි. බුදුහාමුදුරන්ටත් ඔය දේවල් මතක් වුණා. පාදාභි වන්දනා කර අවසර පතමින් අනුබුදු පියාණන් වහන්සේගේ අභිමුඛව බුද්ධ භාවනාවට සහභාගී වීමට තවමත් අවස්ථාවක් නොලැබී ඇත්තේ පිටරටක ජීවත් වන නිසාවෙනි. එහෙත් අවුරුද්දක් වැනි කාලයක සිට සියලු සූත්‍ර දේශනාත් බුද්ධ භාවනාත් මා අසන්නෙමි. සංසාර ණයගනු දිනුවෙන් මිදී නිදහස් වන්නට යෝනිසෝ මනසිකාරයෙන් සරල සිල්පසෙහි නිරත වෙමි. ධම්ම දේශනා හතරක් පහක් අසන විටදී මේ මගට යොමු වන්නේ කොතනින්දැයි විමසිලිමත් වූ මට හේතුඵල දහමට ණය විනයට ගලපා බැලීමේදී මා යොමු වූයේ ආයතනික උපාදානයෙන් මිදී ඉන්ද්‍රියන් බවට පත්කර ගන්නටය. නිතැතින්ම කායේ කායානුපස්සනාව භාවිතයට පසුව සතර කමඨහන් තුල සිටිනා බවත් දැනිනි. සිරි සද්ධර්ම තුලින් බැඳීම් ගැටීම් වලින් මිදෙන්නට අපහසුතාවයක් දැනුනේ නැත. සියලු ප්‍රතිපදාවන් ප්‍රත්‍ය කොට දැක ගන්නට වෙහසක් දරන්නට වූයේ නැත. නමුත් මහා අරිහතුන් වහන්සේ මට ධම්ම උද්දච්ච විග්‍රහිත මාන සම්භාවිතය හුරු පුරුදු දෙයක්සේ හැඟේ. මා යන මේ මග නිවැරදිදැයි වෙනසක් කරන්නට ඇතිදැයි ඉතා ගෞරවයෙන් පහදා දෙනමින් අප මහා කාරුණිකයාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඔව්, ටිකක් දිග ප්‍රශ්නයක්, කරුණු කාරණා කිහිපයක් ප්‍රශ්නයක් හැටියට විසුණුවා. දැන් ඒ පිටරටක වාසය කරන කෙනෙක්, එයා මේ අවුරුදු එකහමාරක් දෙකක් තුළ මේ ධර්ම දේශනා අහලත් තියෙනවා, මේ සතර කමටහන් අනුගමනය කරනවා. නමුත් යම් බොටල් නෙක් එකක් තියෙන බව එයාටත් තේරලා තියෙනවා. මේ සද්දස්ස කුලපුත්තස්ස වෙන්න, එමනම් පරතෝගෝෂික ප්‍රත්‍යය ලබන්නත්, ඒ වගේම බුද්ධ ශක්තියට අනුගත වෙන්නත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා මේ පරතෝගෝෂික ප්‍රත්‍යය නොලැබීමත් බුද්ධ ශක්තියට අනුගත නොවීමත් නිසා අර සද්දස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ හතර කමටහන් වඩන්නත් පුළුවන්, ණය ගන්න දිනුවෙන් මිදින්නත් නිදහස් වෙන්නත් පුළුවන්. නමුත් බොටල් නෙක් එකක් තියෙනවා. අර බෝසත්තුමාටත් මේ වගේම වුණා. බෝසත්තුමත් අවුරුදු 6ක් තුළම මේ ජම්බුද්දීපය තුළ මේ හෙළබිමේ නොයෙක් තැන්වල තැනින් තැන ඇවිදගෙන ගියා. නමුත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන බෝධීන් වහන්සේ ගාවට, මධ්‍ය මණ්ඩලයට, ප්‍රතිරූපදේශයේ මේ මධ්‍ය මණ්ඩලයට බුද්ධ ශක්තිය ලබා ගන්න තැනට එන්න බැරි වුණා. ඉතින් ඒ වගේ ඔබටත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන එක කොයි වෙලාවක හරි මේ කොරෝනා ව්‍යසනයෙන් පස්සේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නත්, පරතෝගෝෂික ප්‍රත්‍ය ලබන්න එක වෙලාවක හෝ භාවනා වැඩසටහනකට ජීවමානව සජීවව සහභාගී වෙන්නත් අවස්ථාවක් ලැබුණොත්, ඔබට ඔය දැන් තියෙන දැනීම ඔය සතර කමටහන් දිගටම කරගෙන යන්න, ඒකට අනුගත වෙන්න, ඒ අනුව ඔබට බොහොම පහසුවක් ලැබෙයි. එකවරම ඔබ අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම මේ මඟපල් ලබන්න සුදුස්සෙක් අවට පත් වෙනවා. ඔබ බණ අහන්ද, මේක අනුගමනය කරන්න, සතර කමටහන් කරන්න, ණය ගන්න දිනේ මිදෙන්න, යුතුකම් වගකීම් වලින් මිදෙන්න, ඉතින් ඒක අනුව නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට අවස්ථාව ලැබෙයි බොහොම ඉක්මනින්ම මේ තත්ත්වයට පත් වෙන්න, මඟපල් ලබන්න, බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් වෙයි කියලා මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. සුපත් ඒවා අරිතන් වහන්සේ, මගේ ප්‍රශ්නය කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, අවිහිංසා විතක්ක විචාර උදාහරණයකින් පැහැදිලි කර දෙන්න. සුපත් ඒවා. එයාගේ ප්‍රශ්නය බොහොම සරලයි. අපි මේ මොහොතට පෙර, ඊයේ පෙර ඉඳා, පළමුදා හෝ අතීතයේ කවදා හෝ ඇහැට ප්‍රියමනාප රූපයක් දැක්කොත්, ඒ ප්‍රියමනාප රූපය නිසා අපි ආස්වාදනයක් වින්දා, සුවයක් වින්දා, සුඛ සෝමනස්ස සාගත සහිත වූ අදහසක් ඇති වුණා. ඒ අතීත දේ සිහිපත් කළා නැවත අද ඒක මතක් කරනවා නම් ඒක කාම විතක්ක විචාර. ඒ අනුව තමන් තුළ අනුතෙන් දැන් අර අලුතෙන් අනුසය ඒ මොහොතේ උපදිනවා. ඒක නිසා මේ කාම විතක්ක විචාර පවත්වන හැම මොහොතම තණ්හා අනුසය උපදිනවා. ඒ වගේම ඊයේ පෙර ඉඳ පළමුදා කවදා හෝ පෙර අතීතයේ සංසාරේ අපිට වෛරක්කාරී තරහකාරයක් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් උපදින තැනක් පිළිබඳ, පුද්ගලයෙක් පිළිබඳ, දෙයක් පිළිබඳ, අවස්ථාවක් පිළිබඳ අපි සිහිපත් කළා. ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වුවොත් පටිඝානුසය උපදිනවා. පටිඝානුසය උපදිනවා වර්තමාන මොහොතේ. දැන් ඒ තරහ නැවත නැවත මං හිතෙන් ව්‍යාපාද විතක්ක විචාර පැවැත්වුවොත්, ඒ වගේම විහිංසා විතක්ක පැවැත්වුවොත් තමන් තුළ අවිද්‍යාව උපදිනවා, විහේස උපදිනවා, නිවන තමන්ගෙත් වැහෙනවා, අනුන්ගෙත් වැහෙන තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා පටිඝානුසය, අවිද්‍යානුසය, තණ්හානුසය තුනම උපදිනවා. කාම විතක්ක විචාර නිසා තණ්හානුසය, ව්‍යාපාද විතක්ක නිසා පටිඝානුසය, විහිංසා විතක්ක විචාර නිසා අවිද්‍යානුසය උපදිනවා. අනුසය උපදිනොත් ඒ පුද්ගලයාට අර වර්තමාන මොහොතේ මේ ඉදිරි පැවැත්මට හේතු වෙන අනුසය ආසේ ඉපදිලා පැවැත්ම දික් වෙනවා. පාඩති කියන තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා මේ සමහර විට ආන්සෙලා රැ නිදාගෙන ඉන්න වෙලා වෙන්න පුළුවන් කාම විතක්කයක් ਵਿਚාරයක් ඇහිලා අනුසය උපදින්න පුළුවන්. මොකක්වත් ඇහෙන් කනෙන් ආසෙන් දිවෙන් කයින් දැක්කේ නැහැ අර දීගම්වා. ඒ වගේම ව්‍යාපාද විතක්කයක් ਵਿਚාරයක් එන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා දැන් රැ නිදාගෙන ඉන්නවා හැපියාගෙන කනත් වාගෙන ඉන්නවා. නමුත් ව්‍යාපාද විතක්කයක් ਵਿਚාරයක් ඇහිලා තරහක් කාර්යයක් මතුවෙලා තරහකාරයෙක් සීපත් වෙලා පටිඝානුසය උපදිනවා. ඒ වගේම හිංසා විතක්ක ਵਿਚාරයක් පවත්වලා අවිද්‍යානුසය උපදින්න පුළුවන්. ඒක නිසා මේ අර මෙතන තියෙනවා අර මේ කෙලෙස පරිනිබ්බාන සූත්‍රයට ඉස්සෙල්ලා අපි දේශනා කරනවා නිසින්නවා ටිටෝවා සයිනුවා අර චරන්ත සූත්‍රය. මේ චරන්ත සූත්‍රයේ ඔය පියවර හතරෙදිම ඔය කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, මිහින්සා විතක්ක විචාර උපදින්න පුළුවන්. අනුසය උපදින්න පුළුවන්. මේ අනුසය උපදින්න ඇහෙන් දකින්න ඕනේ නැහැ, කණෙන් අහන්න ඕනේ නැහැ, නාසයට එන්න ඕනේ නැහැ, ගඳ සුවඳ දිවට එන්න ඕනේ නැහැ, කයට එන්න ඕනේ නැහැ, මනසට දීගම්වා. එතකොට දීගම්වා එන්නේ මනසට අතීතයේ දැක්ක දේවල්, විඳ දේවල්, හිතුව දේවල්, කරපු දේවල්, කළ කී දේ නිසා තමන් ගාව දැන් මතක රටහන් හැටියට තැන්පත් කරපු දේවල් නැවත වර්තමාන මොහොතේ මතක් වීම තමයි කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, මිහින්සා විතක්ක විචාර. ඒව තමයි මිනිහෙක්ගේ බලවත්ම නිවන වැහෙන දේවල්. ඒව ගැන තමයි හැම සූත්‍රයකම මේක නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවංගමේ කිය පියවර පහකින් මේකේ මිදී නිදහස් වෙන්න ඕන බව පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා තියෙනවා. අතිගෞරවනීය අරහතුන් වහන්සේ අවසරයි. මම චමින්ද කතා කරන්නේ ඕමානේදලා. ස්වාමින් වහන්ස, පටිසම්මිදා මග්ගප්පාලියේ මහා වග්ගෝල දික්ටි කතාවල සඳහන් වෙන ආකාරයකට ස්වාමින් වහන්ස සක්කාය දික්ටියත් අත්තානු දික්ටියත් එකම ආකාරයකට තමයි විග්‍රහ කළ තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සක්කාය දික්ටිය විස්තර කරලා තියෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං සමනුපස්සති, අත්තනිවා රූපං සමනු පස්සති, රූපස්මින්වා අත්තානං සමනු පස්සති. කිරට පස රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානත් ඒ විසියාකාරයකට ඒ ආකාරතම ස්වාමිනාස දක්කොල දීන්න. තකට අත්තාන දිට්ටියත් දක්ල තියන ඒ ආකාරටම ස්වාමිනාස ස්වාමනස මගේ ප්‍රශ්නය වෙන්නේ දැන් අපි දන්න සෝතාපන්න පලයට පත්වනාම සක්කා දිච්චි සහමලින්ම නිරුද්ධරණ ස්වාමය සක්කා දිට්ටිය පිහිටන් නෑන අපව් සෝතාපන්න පුද්ගලයට ස්වාමින අත්තාරු දිට්ටියත් ඒ වගේම සහමලින්ම නැති ඔවුදැන් ඔතන සක්කාය දිට්ඨියයි අත්තානු දිට්ඨියයි කියන එක වචන දෙකක වෙනස මිසක් ඇත්ත වශයෙන්ම අත්තානු දිට්ඨියයි සක්කාය දිට්ඨියයි දෙකම එකයි. ඉතින් ඒක නිසා අත්තානු දිට්ඨියක් නැති වෙනවා, සක්කාය දිට්ඨියක් නැති වෙනවා සෝතාපන්න ඵලයට පත් වුණාම. ඒ අනුව දැන් ඔය චූල වේදල්ල මහ වේදල්ල සූත්‍ර දෙකෙත් දැන් මේ තව හුඟාක් සූත්‍රවලත් දීඝනිකායේ මහ මජ්ක්‍ධිම නිකායේ තවනෝයක් තැන්වලත් මේ අට්ඨානු දිට්ඨිය හැටියටත් සක්කාය දිට්ඨිය හැටියටත් විග්‍රහ කරලා තියෙන්නේ එකම දේ. පංචස්කන්ධයමයි මේ එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්‍යති එමනන රූපන්තා වාත්තනි අත්නිවා රූපන්තා මේ විදිහට සමනුපස්සති කරන්නේ. ඉතින් ඒක නිසා මේ සක්කාය දිට්ඨිය නිසා අට්ඨානු දිට්ඨියත් අට්ඨානු දිට්ඨිය නිසා සක්කාය දිට්ඨියත් දෙකම එකටම උපදිනවා. වචන දෙකකින් විතරක් දෙවිදියකට විග්‍රහ කළාට දෙකම එකයි. දෙකෙන්ම මිදී නිදහස් වුණාම සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වූ පුද්ගලයා අට්ඨානු දිට්ඨියනුත් මමත්වයෙන් මගේ කොට ගැනීමෙනුත් වැළකිනවා. ඒකයි අට්ඨානු දිට්ඨිය කියන්නේ මමත්වයෙන් මගේ කොට ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අට්ඨාටි කියලා ගැනීම. දැන් නේතන් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති නම් අත්තානු දිට්ඨියනුම් මිදෙනවා, සක්කාය දිට්ඨියනුම් මිදෙනවා. ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයටත් පත් වෙනවා, සම්මා දිට්ඨියට පත් වෙනවා. අවසරයි අනුබුදු පියාණන් වහන්සේ, මට ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ නිසා මේ ඇසීම තුළින් කිසිම කෙනෙක්ගේ රාගයේ දේශයේ මොහේ ඇති නොවේවා කියලා ආශිර්වාද කරනවා. ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, බුද්ධ ශාසන ඇමතිතුමනි, මම හැම ආගමක්ම සැමරුවා. ඔක්කොම එකයි, ඉල්ලනවා, යදිනවා, පතනවා, ප්‍රාර්ථනා කරනවා. එය හාස්පසින්ම වෙනස් දෙයක් මේ උතුම් දහම කියන්නේ. දහමේ ඉල්ලන්නේ නැහැ යැදුම් පැතුම් ප්‍රාර්ථනා නැහැ. බෝසතාණන් වහන්සේ තමන්ට ගුරු කරගත්තේ බුදුවරු දේශනා කරපු ධර්මයමයි. ඒ දහම අපට අවශ්‍යමයි. කිසිම ආගමකට ගරහන්නේ නැහැ. ඒවා ඕන කෙනෙක් පවත්වා ගත්තට ගැටලුවක් නැහැ. අපට සසර දුකයි අපිට නිබ්බාන වීමට අවශ්‍යමයි. අපි ඉල්ලන්නේ අටපිරිකරවත් දානමානාදී කුටි ගෙවල් හදා ගැනීමවත් යාන වාහනවත් නෙමේ ජනාධිපතිතුමනි. අපි පළතුරු ගෙඩියක් හරි වරඳලා ගහක පොත්තක් හරි වරඳලා මේ සසර දුකෙන් මිදෙන්න අපිට අවශ්‍යයි. අපිට ඒ උතුම් වූ ධර්මයේ මත වෙලා තියෙනවා. ඒ ධර්මය මොන බලගතු ගෙනාවත් මොන නීති ගෙනාවත් වහන් දෙපා ඔබතුමා මේ පාප කර්මයට අත තියන්න එපා. සුවපත්ම වේවා. බුදුපියාණේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම මාතුලින් දැහැගත් ආකාරයට මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්නේ සීල රත්යාටම උපකාර වේවා මේ ඇසීම ප්‍රශ්නය තුළින්. දුෂ්චරිතය කියන්නේ බුදුපියාණනි රාගදේශ මෝහ අවිද්‍යාව නේද? එතකොට රාගදේශ මෝහ අවිද්‍යාව මතු කරගෙන ඉන්න කෙනාට කවදාවත් මේ ධහම දකින්න බැහැ. එහෙනම් දුෂ්චරිතය වැඩෙන්න නම් රාග විරාග වීතදේශී වීතමෝහි සිතක් පවත්වන්න ඕනනි. එතකොට කුණුමුල් සලාහල උදුරාදා ගන්න වීරිය දරන්න ඕනනි සුචරිතයක්න. එතකොට සුචරිතය වඩන කෙනාට සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙනවනි. එතකොට සතර සතිපට්ඨානි පරිපූර්ණ වෙනකොට සත්ත බොජ්ජංග වැඩෙනවා නේද බුදු පියාණනි? එතකොට සත්ත බොජ්ජංග වැඩෙනවා කියලා ඒ මොහොතේ වැඩෙනවා මිස හැම මොහොතකම අර දුෂ්චරිතයක් හටගන්නකොටම සුචරිතයට ආ යුතුයි නේද? රාග මුල දේශ මුල උදුරා දමිය යුතුයි නේද? එතනම සතර කමඨං වැඩිය යුතුයි නේද? ඊට පසුව නේද සත්ත බොජ්ජංග වැඩෙන්නේ? බුදු පියාණනි මට මේ පහදා දෙන්න. ඔබ වහන්සේ සුවපත්ම වේවා. ඔව් ඒක ඇත්ත. බුදුහාමුදුරුවෝ මේ ඒකලම්ම සූත්‍රවල දේශනා කළා ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්යෙන්තු සත්තබොජ්ජංගේ පරිපූර්යෙන්තු බින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිම් පරිපූර්යෙන්තු කියලා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය වැඩිය යුත්තේ වර්තමාන මොහොතේ. අතීතයට ගියාම තරායවිල්ලා විනාඩි පහකට පැයකට පස්සේ ආනපාන සතිය වැඩියලා වැඩක් නැහැ. මෙත්තානුසතිය වැඩලා වැඩක් නැහැ. මරණානුසතිය වැඩලා වැඩක් නැහැ. රාගයක් ආවට පස්සේ ප්‍රියදේයට ඇලිලා ඒ ප්‍රියදේයින් තමන්ගේ හිත කිලුටුනාට පස්සේ අසුභානුසතිය මරණානුසතිය වැඩුවට වැඩක් නැහැ. ඒක වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය වැඩිය යුත්තේ වර්තමාන මොහොතේ. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය කියලා කිව්වේ ඒකයි. අනික අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේත් බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේත් මේ ඒක ධම්ම සූත්‍ර ගණනාවක් තියෙනවා සංයුක්ත නිකායේ. බුදුහාමුදුරුවෝ අර මොකක් හෝ හේතුවක් නිසා අනිකුත් මේ ශ්‍රාවකයන්ගෙන් භික්ෂූන්ගෙන් වෙන් වෙලා පාඩලිය වනයට වැඩම කර අවස්ථාවේදී බුදුහාමුදුරුව මාසයක් දෙකක් එතන හිටියා. කවුරුවත් ආවේ නැහැ. අර දානය පිණ්ඩපාතයේ ගේන භික්ෂූන් වහන්සේට විතරයි එන්න පුළුවන් වුණේ. ඒ හාමුදුරුවොත් කතා කරේ නැහැ. ගිහිල්ලා පිණ්ඩපාතේ පූජා කරලා ආපහු ආවා. මේම මාස ගානක් හිටිය නිසා බුදුහාමුදුරුව ආපහු ආවා. ඒ ප්‍රශ්නය විසඳුනාට පස්සේ ආවට පස්සේ අර භික්ෂූන් ඇහුවා මේක ඒක ධම්ම සූත්‍ර දෙකක තුනකම තියෙනවා, තව සූත්‍රවලත් තියෙනවා, ඔබ වහන්සේ මොන භාවනාවද කළේ කියලා. බුදුහාමුදුරුවෝ ගත්කටටම කිව්වා මම ආනපාන සති සමාධිය භාවනා කළා. එතකොට අරහතුන් වහන්සේත් මේ ඇහැ පාවිච්චි කරනවා නම්, කන පාවිච්චි කරනවා නම්, නාසයෙන් දිවෙන් කයින් පාවිච්චි කරනවා නම් ආස ග්‍රහණය, මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්න මේ ආනපාන සති සමාධිය වඩන්න ඕන. එතකොට හිත පිරිසිදු වීම දිගටම පවතිනවා, හිතේ කිලුටු වීම නවතිනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ආනපාන සති සමාධියේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවනා කරනවා නම් හිත කිලුටු වෙන හැම අවස්ථාවකම ආනපාන සති සමාධිය වඩලා හිත පිරිසිදු කරගන්න කටයුතු කළ යුතුයි. ඇවිදිනකොට ගච්ඡන්නුවා, නිදාගෙන ඉන්නකොට සයනුවා, හිටගෙන ඉන්නකොට තිතෝවා, ඉඳගෙන ඉන්නකොට නිසින්නවා, ඕන ඉරියව් එක මේ ආනපාන සති සමාධිය වැඩි යුතුයි. ඒ වගේම සම්පජානී කනකොට බොනකොට යනකොට එනකොට වැසිකිලි කැසිකිලි යනකොට නානකොට ඉඳගෙන ඉන්නකොට තව ඕන ඉරියව්වක නිකන් ඉන්නකොට ඒ හැම අවස්ථාවෙම සති සම්පජඤ්ඤම ඉන්න ඕන කටයුතු කරන්න ඕන. ඒ සඳහා ආනපාන සති සමාධිය සතර කමඨාන් වඩන්න ඕන. එතකොට අරහතුන් වහන්සේටත් මගපල්ලාභී සේක පුද්ගලයාටත් පෘථග්ජන පුද්ගලයාටත් කාටත් මේ ආනපාන සති සමාධිය දෙකක් නෑ, එකයි. ඒකයි ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ කියලා කිව්වේ. ඒක නිසා මේ පෘථග්ජන පුද්ගලයාටයි ආර්යම් වහන්සේ කෙනෙකුටයි ආනපාන සති සමාධිය දෙකක් නෙමෙයි. හැබැයි උස්ම ගැනීමත් ඒ වගේ ඒකින්ද උස්ම ගැනීම ආනපාන ප්‍රාණයාම ක්‍රමය හැටියට පසුකාලීනව බැරදිලා මේක ගත්තා. නමුත් බුදුහාමුදුරුවොත් ආර්ය ශ්‍රාවකයෙකුත් පෘථග්ජන පුද්ගලයෙක් වුණත් යම් කිසි කෙනෙක් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ආනපාන සති සමාධිය සතර කමඨාන් හැටියට කරනවා නම් ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙන්නේ නැහැ, හිත පිරිසිදු කරගන්න පුළුවන්. හිත පිරිසිදු කරගත්තොත් අර බුද්ධ ශක්තියට අනුගත වුණොත් පරතෝ ഘോഷික ප්‍රත්‍ය ලැබුණොත් ඒ දෙක අවශ්‍යයි. බුද්ධ කාලයක් නොවන නිසා ලෞතරා බුදුගෙන ජීවමානව නැති කාලෙක ඒ දෙක අවශ්‍යයි. ඒ දෙක ලැබුණොත් ඒ පුද්ගලයාට මඟපල් ලැබෙන එක කාටවත් නවත්තන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්ස, මම කෝකිලා. ගෞරවනීය අපරහත් බුදුපියාණන් වහන්ස, පළමුවෙන්ම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. අවසරයි අපානු බුදුපියාණනි. මගේ ප්‍රශ්නය කොටස් දෙකකින් යුක්තයි ස්වාමීන් වහන්ස. පටිසම්භිදා මග්ගපාලියේ විමෝක්ඛා කතාවල සඳහන් වෙනවා ශුන්්‍යත විමෝක්ඛෝ, අනිමිත්ත විමෝක්ඛෝ, අපහණිත විමෝක්ඛෝ කියලා. ස්වාමීන් වහන්ස, එම විමෝක්ඛා වලට ළඟා වීමට ශුන්්‍යත සමාධිය, අනිමිත්ත සමාධිය, අපහණිත සමාධිය හරහා මග වැඩෙන්නේ අනාගාමී ඵලයෙන් පසු අරහත් මග වඩන අරිය උත්තමයන්ට පමණද? ඔව්, දැන් අර සකදාගාමී ඵලයේ අනාගාමී ඵලයට පත් වෙන්න අනිච්ඡානුපස්සී නිච්ච සංඥා පජහති, විරාගානුපස්සී රාගම් පජහති, නිරෝධානුපස්සී විරලත සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී සබ්බ උපදී පජහති තත්වය තමා තියෙන්නේ. ඒක අරහත් ඵලයටත් උවමනයි. නමුත් අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයාට අර අනිමිත්ත අනුපස්සී විරති නිමිත්තම් පජහති, අප්පනිහිතානුපස්සී විහරති පනිහිතම් පජහති, ශුන්්‍යතානුපස්සී විහරති අර ශුන්්‍යත තත්වයෙන් මිදින් දාසෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අරහත් ඵලයට පත් වෙන පුද්ගලයාට අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත කියන සම්මාපatti තුනත් උපකාර වෙනවා අරහත් මඟ ඵලයට පත් වෙන්නට. නමුත් අර යම් කිසි කෙනෙක් දැන් මේකේ ධඤ්ඤා ප්‍රතිපදා කිප්පා ප්‍රතිපදා කියලා දෙකක් තියෙනවා. මේ ධඤ්ඤා ප්‍රතිපදා පුද්ගලයාට තමයි අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත ඕන වෙන්නේ. කිප්පා ප්‍රතිපදා පුද්ගලයාට පුළුවන් වෙනවා පටිනිසග්ගානුපස්සී විහරති සබ්බ උපදී පජහති භවෙන් මිදී නිදහසෙන්. ඉතින් ඒක නිසා මේක දෙපැත්තම බුදුහාමුදුරුවෝ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. අර ධඤ්ඤා ප්‍රතිපදා කිප්පා ප්‍රතිපදා දෙකම ධානාහරහා යන පුද්ගලයාටත් කෙලෙස් අර මරණ සංඤී සබ්බ ලෝකේ අනුබිරත් සංඤී සබ්බ සංඛාරේසු අනිච්ච සංඤය අනුගමනය කරන කිප්පා ප්‍රතිපදා පුද්ගලයාට උපාදානයේ මුලින්ම උදුරා දාන්න පුළුවන්. ඒක කිප්පා ප්‍රතිපදාව. නමුත් ධඤ්ඤා ප්‍රතිපදාවේ ඉදිරෙන අවශ්‍යතාව නිසා තමයි ඔය අනිමිත්ත අනුපස්සී විරති නිමිච්ඡම් පජහති, අපනිහිතානුපස්සී විරති පනිසම්පජහති, ශුන්්‍යතානුපස්සී විරති අර ශුන්්‍යත රාගදේශ මොහෙන් ශුන්්‍ය තත්වයට පත් වෙන්න උපකාර වෙන අනුගමනය කරලා යුතු මාර්ගය තමයි ඔය විග්‍රහ කරලා විස්තර කරලා තියෙන්නේ. දෙවන කොටස ස්වාමීන් වහන්ස, මෙතනදී ශුන්්‍යත සම්මාපatti, අනිමිත්ත සම්මාපatti, අපහනිත සම්මාපatti ලෙස වැඩෙන්නේත් මේ අවස්ථාවේදීමද ස්වාමීන් වහන්ස? ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය අධිඨාන කරමි. සුවපත් වේවා ස්වාමීන්. ඔව්, දැන් මිනිසෙක් ඇදියට ජීවත් වෙලා ඉන්න කාලේ අරහත් ත්වයට පත් වෙන්න පුළුවන් ඔය මාර්ග දෙකෙන්ම. අර සසංකාරික අසංකාරික විදියටත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිප්පා ප්‍රතිපදා දඤ්ඤා ප්‍රතිපදා. එතකොට කිප්පා ප්‍රතිපදා වෙනුත් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. දඤ්ඤා ප්‍රතිපදා වෙනුත් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. දඤ්ඤා ප්‍රතිපදාවේ ධ්‍යාන හරහා යන්න පාරක්. කිප්පා ප්‍රතිපදාවේ උපාදානයේ මුල උදුරා දැමීමෙන් කපා මුල උදුරා දැමීමේ පිළිවෙතක් තමයි තියෙන්නේ. ඒ පිළිවෙත් දෙක තමයි ඔය විග්‍රහ කරලා විස්තර කරලා තියෙන්නේ. අනේ තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසරයි මහා අරියතුන් වහන්සේ. සාදු සාදු සාදු. මජ්ක්‍ධිම නිකායේ තුන පුතේ සඳහන් වන චුල්ලකම්ම විභංග සූත්‍රයේ සෝතේන කම්මේන ඒවං සමථේන ඒවං සමාධිතේන කායස්ස බේදා පරමං පරම් ගමන මරණ අපාය දුගතින් විනීත පාසන් නිවියන් උත්පච්චති. එතකොට ස්වාමීන් වහන්සේ මෙතන මේ කායස්ස බේදා පරම් මරණ මරණා කියන එක සිංහලෙන් තියෙන්නේ කර්මයේ හේතුකද කාබුන් මරණය කියලා. අරියතුන් වහන්සේ මෙන්න මේක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය. දැන් අරහතුන් වහන්සේට කියන්න බෑ කායස්ස බේදා පරම්මරණ දුගතින් හෝ සුගතින් හෝ උප්පජ්ජති. මොකද අරහතුන් වහන්සේ ආයි උපදින්නේ නැහැ. නමුත් අර කෙලෙස පරිනිබ්බායි වූ පුද්ගලයාට කියන්න පුළුවන්. දැන් මේ මේ කෙලෙස පරිනිබ්බායි සූත්‍රයේ තියෙනවා කායස්ස බේදා පරම්මරණ. මේ කය මිය පරලෝ යන ආයි සුද්ධාවාසයේ උපදින්න පුළුවන්. සුගතින් උප්පජ්ජති. එහෙම නැත්නම් අන්තර්භවිකව උපදින්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් අරහතුන් වහන්සේ කෙනෙකුට විතරයි කියන්න පුළුවන් වෙන්නේ අර කායස්ස වේදා කියන්න පුළුවන්. නමුත් ආයි උප්පජ්ජති කියන්න බෑ. සුගතින් හෝ දුක්ඛතින් උපදින අනුප්පාදෝ නිබ්බානන්ති කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේ කායස වේදා ජාති ජරා මරණ පත්වයට පත් වෙනවා. නැවත උප්පජ්ජති සත්වෙන්න බෑ. ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති කියලා කිව්වේ. නැවත උපදක් ලබන්නේ නැහැ. උපදක් ලබන්නේ ඉඩ නැහැ. උපදක් ලබන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා අරහත් තත්ත්වයට පත් වූ පුද්ගලයා පමණයි මේ කායස වේදා කය බිඳ මරණයට පත් වුණාට පස්සේ මේ හදාගත්ත ණයට ගත්ත කය නැවත ආයි උප්පත්තියක් ලබන්නේ ආයි කයක් හදන්නේ ක්‍රියාකාරකම් කරන මේ ශරීර කූරුවක් හදන්නේ නැහැ. ඒක තමයි අර බුග්ගාගලේ. නමුත් අර සෝදාපටි ඵලයට පත් වූ පුද්ගලයා සකදාගාමි අනාගාමි ඵලයට පත් වූ පුද්ගලයාත් කායස වේදා ඊට පස්සේ උප්පජ්ජති සුගතින් උප්පජ්ජති සත්වයට පත් වෙනවා. නමුත් පුතග්ඥාන පුද්ගලයා කායස වේදා පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති වෙන්න පුළුවන් සුගතින් උප්පජ්ජති වෙන්න පුළුවන්. එතන සුගති කිව්වේ කාම ලෝක දිව්‍ය ලෝක මනුස්ස ලෝක. නමුත් අනාගාමි ඵලයට පත් වුණාට පස්සේ ඒ තුනේම කොහෙත් උපදින්න බෑ. උපදින්නේ සුද්ධාවාසයේ හෝ අන්තර්භවික අනාගාමි අන්තර්භවික ලෝකයක විතරයි උපත ලබන්නේ. ඉතින් ඒක නිසා ඔය දෙකම බොහෝ සූත්‍රවල බොහෝ අවස්ථාවල ඔය විදිහට ඔය දෙපැත්ත විග්‍රහ කරලා පැහැදිලි කරලා පිළිසිදුව දේශනා කළා. හොඳයි, එහෙනම් අපි අදට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. අපි නැවත ලබන සෙනසුරාද 15 උදේ 8:30ටත් 16 ඉරිදා උදේ 8:30ටත් අපි ධර්ම දේශනා දෙකක් පවත්වනවා. ඒ දින දෙකේදීත් උදේ හිල් දානමේ පින්කමට දවල් දානමේ පින්කමටත් සහභාගී වෙන පින්වතුන් පිරිසට පමණක් සීමා සහිතව අපිට දානය දෙන්නට එන පින්වතුන්ට පමණක් අපි ආරාධනා කරනවා සහභාගී වෙන්න කියලා. අදත් මේ සහභාගී වෙලා ඉන්නේ උදේ හිල් දානයට අවු පින්වත් පිරිස දෙකකුත් ඉන්නවා. දවල් දානමය පින්කමට ආපු පිරිස දෙකුත් දෙපිරිස කුට්ටින්වා. ඒ පින්වතුන්ට අපි දානය පොරොන්දු වෙලා තියෙන නිසා පැමිණෙන්න කිව්වා. වෙන කිසිම කෙනෙක් අද සහභාගි වෙලා නෑ. තිං ඒක නිසා ඒ අයටත් අපි ඉදිරියටත් ඒ විදියට මේ සීමා තියෙනකම් දානයට දානය දෙන්න සහභාගි වෙන එන පිරිසට පමණක් අපි ආරාධනා කරනවා ධර්ම දේශනාවට. නමුත් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්ම දේශනාවට කන් දෙනවා, යොමු කරනවා, සමන් යොමු කරනවා. ඒ අයටත් මේ ධර්මඥානය ධර්ම අවබෝධය ලබා ගන්න හොඳටම පුළුවන් වෙනවා. ඔබ සියලු දෙනාටත් ධම්ම අවබෝධය සඳහාම මේ ධර්මඥානය උපකාර වේවා, මේ ධම්ම දේශනාව උපකාර වේවා. දැන් අපි පින් අනුමෝදන් කරලා පින් පවරලා පින් දෙන්නට මේ ගාථාවන් කියලා පින් අනුමෝදන්. එට්ටාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එට්ටාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එට්ටාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං ඕතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනාවේ.